2013 වසරේ 4 වෙනි මාසයේ අද 23 වෙනිදා භාවනා වැඩසටහන. නිවන් මාර්ගය කියන්නේ විදර්ශනාවක්. පරේක්ෂණය, ගවේෂණය, සොයා යාමක්. ඒක ප්‍රතිපත්තියක් නොවේ. දැන් ගවේෂකයෙකු ළඟ ප්‍රතිපත්තියක් නැහනේ. හමුවන දේ තේරුම් ගන්න එකයි ගවේෂකයෙකුගේ ස්වභාවය. එයා මට මේ දේ ලැබේවා කියලා හොයාගෙන යන්නේ නැහනේ. ඒකට තමයි ප්‍රතිපත්තිය කියන්නේ. අපි ප්‍රතිපත්තියකින් කඩේට යන්නේ. මට මේ භාණ්ඩේ ගන්න ඕනේ. එතකොට මේ කඩේ නැත්තම් මේ භාණ්ඩේ අපි ඊළඟ කඩේකට යනවා. ඇයි ඒ? ප්‍රතිපත්තියකින් ගියපු නිසා. දැන් මම කියන්නේ කඩේ විදියට යන්න එපා කියන එක නෙමෙයි, උදාහරණයක් කිව්වේ. කඩේ යනකොට එහෙම යන්න. ඒ වගේ මේ ආත්ම ගවේෂණය. ඒ ආත්ම ගවේෂණය අර කඩේට යනවා වගේ ප්‍රතිපත්තියකින් යන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තියකින් නොයන්නේ. ප්‍රතිපත්තියකින් ගියොත් ඒ ප්‍රතිපත්තියට, ඒ තර්කයට ගැළපෙන දේ හමුනහම ඒ ඔස්සේ සෑහීමටපත් වෙනවා. එතන නතර වෙනවා. මධ්‍යස්ථ විචාරකේ, දාර්ශනිකේ, ගවේෂකේ ප්‍රතිපත්තිගත නැහැ. එයා සවාගෙන යනවා තමන්ගේ ජීවිතයේ පිළිබඳ. ඒ සොයා යන ගමනට උදව්වක් තමයි අපි මේ උපදේශන වලින් ලබා දෙන්න උත්සාහ කරන්නේ. නිර්වාණ ධර්මය කියන්නේ මේ ලෝකේ තියෙන ගැඹුරුම කාරණේ. ගම්බීරු අයන් දම්මු. ඇයි ඒ ගැඹුරුවන්නේ? ලෝකේ තියෙන සූක්ෂම සරලම කාරණේ වන නිසා. සාමාන්‍යයෙන් ලොකු දෙයක් බිමට වැටුනොත් අපිට ටිකක් ඇහිඳ ගන්න ලේසි. ඉදිකට්ටක් වගේ එකක් වැටුනහම ටිකක් ඇහිඳ ගන්න අමාරුයි. ඊටත් වඩා කුඩා දෙයක් වැටුනහම ඊටත් වඩා අමාරුයි. ඒ වගේ ජීවිතයේ තියෙන සරලම සිද්ධාන්තය ගම්භීරම සිද්ධාන්තය බවට පත් වෙනවා. මිනිහට මොකද වෙලා තියෙන්නේ? මේ මිනිහා දන්නේ නැහැනේ. පාඩුවේ ඉන්න දන්නේ නැහැ. නිහඬව ඉන්න දන්නේ නැහැ. නිකන් ඉන්න දන්නේ නැහැ. ඔකයි වැඩේ. දන්නේ හැමතිස්සෙම මොනෝhari අවසන්. ඒක තමයි දන්නේ. බලන්න මේ ඔබේ ළඟ තියෙන දේවල් කියන්නේ මං කියන එකක් නෙමෙයි. මානසික ස්වභාවය නැද්ද බලන්න? හැමතිස්සෙම මොකක් හරි අවසල බලන්න ඕන කියන මේ ස්වභාවයක් තියෙනවනේ. මොන ටික වෙලාවක් ඉන්නවා මාම කොහොමද බලනවා? ආයෙත් පස්සේ පුංචි අම්ම කොහොමද බලනවා? ඒ වැඩත් නැත්තම් පුංචි අම්මගේ පුංචි අම්මා ගැන හැරි හිතනවා. ඊළඟට අර මිනිස්සයා මට කළා සාධාරණයි වැරදි. ඒකත් අවුස්සල බැලුවා. සාධාරණ එකක් තිබුණොත් ඒකත් එහෙමයි. නොයෙකුත් නොයෙකුත් විදියට හැමතිස්සේම බලනෝ තියෙන මලු උපාදාන කඳු ලිහිලියා. ඕක තමයි වැඩේ. නිකන් ඉන්න දන්නේ. ඔය නිකන් ඉන්න ජීවිතේ හරියට තේරුම් කරගන්නේ මේ ආර්ය ශ්‍රාවකයෝ. දැන් ඔබ නිකන් ඉන්න පටන් ගත්තොත් එහෙම ඒකත් වරදක් වෙනවා. ඒකත් වරදක්. ඔබ නිකන් ඇත්ත වශයෙන්ම ඔබට නිකන් ඉන්න බෑ. ඔබට පුළුවන් වැඩක් කරන්න පමණයි. මමංකාරයේ ජීවත් වෙන කෙනෙකුට පුළුවන්කම තියෙන වැඩක් කරන්න පමණයි. නිකන් ඉන්න බෑ. ඒ කියන්නේ ක්‍රියාකාරකමකට වැටෙනවාමයි හැම වචනයකෙම. හොඳට බලන්න. දැන් මේ අපි කරන දේශනාවන් වල පවා අරගෙන ක්‍රියාකාරකමකට වැටෙනවා. ක්‍රියාවෙන් නිදහස් වෙන්නේ තියෙන්නේ කියලා අපි මෙච්චර හොඳින් කියන්නේ ඇයි ක්‍රියාවකට වැටෙන්නේ? නිකන් ඉන්න එකත් ක්‍රියාවක් කියලා කියද්දී ඇයි නිකන් ඉන්නේ? ඕක අපිට තේරෙන්නේ නැහැ නේ හාමුදුරනේ. ඒක නිසානේ ගම්බීරයි කියලා කියන්නේ. ඔබේ තියෙන අඬුවලට මේක ටිකක් අල්ලගන්න, ඔබේ තියෙන දත්තවලට දැනුමට මේක ටිකක් අල්ලගන්න අමාරුයි. ඒකයි හේතුව. දැන් අපේ බෞද්ධය බුදුදහම කියලා අරගෙන තියෙන යම්කිසි පදනමක්, න්‍යායක්. පදනමක් න්‍යායක් ගත්තාම ඒක ආගමක් බවට පත් වෙනවා. ඒ නිසා බුද්ධාගමක් වෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ගමන විදර්ශනාවක්, දාර්ශනික ගමනක්, දර්ශනය. ඒ දර්ශනය කියන එකට විවිධ නිර්වචන තියෙනවා. දර්ශනය කියන්නේ විදර්ශනාව. එහෙම නැතුව කාගේ හරි ප්‍රතිපත්තිමය දර්ශනයකට අනුගත වුණාම එයා එතකොට ඒකත් ආගම. මේ වචනය කියන්නේ හරි අහිංසක දෙයක් නේ. ඒක කණුවා. ඒකේ ඕන හරකෙක් ගෙනල්ලා කළු පාට හරකෙක්, සුදු පාට හරකෙක්, රතු පාට හරකෙක් බඳින්න පුළුවන්. වචනේ හරි අහිංසකයි. එකම වචනයක් නිර්වචන දෙකක් ඇතිව ඉදිරිපත් කරන්න පුළුවන් දෙන්නෙකුට. අපේ අනිත්‍යය කියන එකට කොහොමද බෞද්ධය දීලා තියෙන නිර්වචනේ? ඒ තුලින් මිනිස්සුන්ට නිවන් දකින්න බෑ. හේතුලින් මිනිස්සුන්ට නිවන් දකින්න බෑ. නිවැරදි නිර්වචනය අවශ්‍යයි. මෙන්න මේ කාරණය ගෙන හැර දක්වන්න කැමති. මේක හරි අපූරු කාරණය. හැමතැනම නොයෙකුත් නොයෙකුත් දේවල් කරකවල වෙනස් කරලා අඩු කරලා තියෙන සමයක අපිට මේ කරුණ ඉතුරු වෙලා තියෙන එක සාගන්න යම් යම් කොටස් හරි ප්‍රඥාවන්තයෙකුට දැක්ක කෙනෙකුට මේක තේරුම් ගන්න හරි පහසු වම් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සියලුම දේශනා තථාගතෝ සබ්බත්ත ගාමිනී පටිපදං යථා භූතං ප්‍රජානාති. යථා භූතව දකින්න තියෙන, ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ සියලුම ප්‍රතිපදාව කියලා කියන්නේ සද්ධර්මය කියලා කියන්නේ. එහෙමනම් ජීවිතෙන් අත් දකින්න තියෙන දෙයක් සාන්දීප්තිකයි කියන්නේ ඒකට. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඒක මතයක් හැටියට, සංකල්පයක් හැටියට තියාගන්න තියෙන දෙයක් නෙමෙයි. යථා භූතම් පජානාති. පද ගැඹුරු මනසින් අවබෝධ කරගන්න ඕන. යථාර්ථවාදී විදියට තේරුම් කරගන්න ඕන. එතනට ජීවිතේ අපේ පරිවර්තනේ වෙන්න ඕන කියලා. මේක නුවණට සම්බන්ධ ගමනක්, නුවණේ තියෙන ක්‍රියාකාරකම. ඔව් බහලත් ඇති මීට කලිනුත් අපි මේ ගැන කියලත් ඇති. අපි අදත් මේක පැහැදිලි කරලා දෙන්න කැමති. බලන්න මේ වැකි ටික ඔබ හරියට තේරුම් අරගත්තොත් මේ තුලින්ම නිවන් දකිනවා. බුදුරජාණන් වහන්සේ තාම අසිරිමත් විදියට මේ දේවල් දේශනා කළා. මොන නිර්වචනයකින් වුණත් ලෝභ, ද්වේෂ, මෝහ කියන කුසල ධර්මය දුරු වෙනවා නම් ඒක තමයි නිවැරදි නිර්වචනය. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ප්‍රතිඵලය. මේක අසිරිමත්. දැන් ඔබ අහලා තියෙන්නේ මෙතෙක් කාලයක් තිස්සේ ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරන්න ඕන, අලෝභ, අද්වේෂ, අමෝහ ඇති කරගන්න ඕන කියලා. ඒකට ඊටාම හොඳ නිර්වැරදි නිර්වචන ලබා දුන්නාම ඒ දේ හරි. ඒ කාරණා දෙකම හරි. නිවැරදි නිර්වචන ගත්තට පස්සේ. හැබැයි කාලයක් යනකොට අර අලෝභ, අද්වේෂ, අමෝහ කියන ඒ නිර්වචනය වැරදි වෙලා අපේ ඊට තියෙන අදහස අපි තුල වෙනස් වෙලා අලෝභ, අද්වේෂ, අමෝහ වඩනවා කියලා ඊළඟට කරන්නේ මොකද? හේත් ලෝභ දේශ මෝහ වඩනවා. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ ලෝභ දේශ මෝහ කරගන්නවා. අර ලංකාවේ බෞද්ධය වගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, නিত্য සුඛාත්ම කරගෙන ඉවරයි. අතාරින්නේ නැහැ. අපේ බෞද්ධයෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අතාරින්නේ නැහැ. ඒක පොඩි දෙයක් හරි වෙනස් කරොත් කේන්තිත් ගන්නවා. ඇයි? එයා නিত্য සුඛාත්ම කරගෙන ඉවරයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මේක අපේ දායාදය, මේක අපේ අයිතිය කියලා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අපේ දායාදයලු. ඒක තමයි ආත්ම කරගන්නවා. ඔන්න වෙච්ච දේ. මෙන්න මේ ගාථාවේ තියෙන බහුධාතුක සූත්‍රය. මේ සූත්‍රයේ තියෙනවා, ඔන්න බලන්න මෙහෙම. ලෝභෝ නිධානං කම්මානං සමුදයාය. ලෝභය මුල් කරගෙන කම්මානං සමුදයාය. කම්මානං කියන්නේ ක්‍රියාවකට පැමිණෙනවා නම්. සමුදයයි කියලා කියන්නේ නිදහස් වෙන්න ඕන. සමුදේ වෙන්න ඕන. සමදියාවක් නැති වෙන්න ඕන. මොනවද? මොන එකද? ලෝභයේ නිදන් වෙච්ච ක්‍රියාවත් එක්ක. ඊළඟට අලෝභෝ නිධානං කම්මානං සමුදයාය. අලෝභය මුල් වෙච්ච ක්‍රියාවක් තියෙනවා නම් ඒකෙනුත් නිදහස් වෙන්න ඕන. හරි වැඩක් වෙන්නේ. මෙතෙක් කාලයක් කර කර හිටපෙක දැන් ඕන නැති වෙනවා. දෝසෝ නිධානං කම්මානං සමුදයාය. දෝෂේ මුල් කරගත්ත, නිදන් කරගත්ත කර්මෙන් නිදහස් වෙන්න ඕන. අදෝසෝ නිධානං කම්මානං සමුදයාය. අදෝසේ නිදන් කරගත්ත කර්මේනුත් නිදහස් වෙන්න ඕන. මෝහෝ නිධානං කම්මානං සමුදයාය. මෝහේ නිදන් කරගත්ත ක්‍රියාවන් වලනොත් නිදහස් වෙන්න ඕන. අමෝහෝ නිධානං කම්මානං සමුදයාය. අමෝහේ නිදන් කරගත්ත කර්ම වලනොත් නිදහස් වෙන්න ඕන. මේක හරියට තේරුම් ගත්තනම් මේ මොහොතේම ඒ සද්ධර්මාභිෂේකේ ලැබෙනවමයි. සරලයි. ලෝභ, ද්වේෂ, මෝහ නැති, අලෝභ, අද්වේෂ, අමෝහ නැති තැනක් තමයි නිවන. මේක සරල බුද්ධියකට අදම මේක අහපු කෙනෙකුට නම් මේක තේරෙනව අඩුයි. එයාට පටලැවෙන්නත් පුළුවන්. නමුත් මේක දීර්ඝ කාලීන අහපු පිරිසක් මෙතන ඉන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට මේක තේරෙනවා. ඒ වගේම අවබෝධ කරගන්නටත් හැකියාව ලැබෙවි. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාවත් ලැබෙවි. දැන් ඔබේ ක්‍රියාව ආරම්භ වෙන්න ඕන කොතනින්ද? ලෝභ, ద్వේෂ, මෝහ නැති, අලෝභ, අද්වේෂ, අමෝහ නැති තැනින්. එතනින් ක්‍රියාව ආරම්භ කරන්න බලන්න. ඔබේ ක්‍රියාව එතනනේ ආරම්භ විය යුත්තේ. එතනයි නිවන් මඟ. එතනයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙම නැත්නම් මධහත් ප්‍රතිපදාව නෙවෙයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. උභෝවන්තේන සීලු අන්තවලින් නිදහස් වුණු ප්‍රතිපදාවටයි මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ වගේම තව තර්කානුකූලව හිතන්න ඕන නම් දැන් අපි අලෝභ ද්වේෂ මොහ ඉවත් කරලා ලෝභ දේශ මොහ ඇති කරගන්න කිව්වේ නෑනේ. අපි කියුවේ ලෝභ දේශ මෝහත් දුරු කරලා අලෝභ ද්වේෂ මෝහත් දුරු කරන්න කියලා. හොඳයි, යමෙක් ඒ දෙකම දුරු කරගත්තොත් එයාගේ මානසික ස්වභාවය, එයාගේ ඥානමය ස්වභාවය, එයාගේ දාර්ශනික ස්වභාවය මොන වගේ වේද? ටික වේලාවක් විමසලා බලන්න. ලෝභ දේශ මෝහ නැති වුණොත්, අලෝභ ද්වේෂ මෝහ නැති වුණොත් එයාගේ ඥානමය ස්වභාවය මොකක්ද? එයාගේ මනෝ ස්වභාවය මොකක්ද? එයාගේ ජීවන ස්වභාවය මොකක්ද? හොඳින් ගවේෂණය කරන්න. හොඳයි, තමා තුල නැති වුණොත් ලෝභ දේශ මෝහ, අලෝභ දේශ මෝහ, තමා කොයි වගේ කෙනෙක් වේද? තමාගේ ස්වરૂපය මොන විදියට සැකසේද යන පිළිබඳවත් බලන්න. ආර්ය භූමියේ ස්වභාවයන් ලැබෙන්නේ ගවේෂණේ ප්‍රතිඵලයෙන් පසුයි. ගවේෂණේ ප්‍රතිඵලයේ අත්කර නොගෙන ආර්ය භූමියේ තියෙන ස්වභාවයන් තමන් ජීවිතයට අනුගත කරගන්න උත්සාහ කරයි කියලා එයාට ආර්ය ශ්‍රාවකෙක් වන්නට බෑ. ඒක හරියට අර පාසල් ශිෂ්‍යෙක් විදුහල්පතිතුමාගේ කාලසටහනට වැඩ කටයුතු කරන්න ගියා වගේ. පාසල් ශිෂ්‍යගේ කාලසටහන එකක්, විදුහල්පතිතුමාගේ එකක්. විදුහල්පති කෙනෙක් වුණාට පස්සේ ඒ කාලසටහන කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න තියෙන්නේ ළමයට ළමා කාලසටහනෙන් විදුහල්පතිවරයෙක් වෙන්න ඉගෙන ගන්න. දැන් ඔය ආර්ය ශ්‍රාවකයේ ස්වභාවය අපි කියනවා. කියනකොට ගොඩාක් අයට ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ හේතුවත් මේ පරමාර්ථ ධර්මය සම්ධර්මයේ හොයාගෙන යන පිරිසටත් ඒගොල්ලෝ මෙහෙම කරනවා. දැන් ආර්ය ශ්‍රාවකයෙක්ගේ මනස පිළිබඳව කියනවා. එයා කියනවා මං ඔහේ ඉන්නවා. ඒ අපේ මිනිස්සුත් ඔහේ ඉන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ඔහේම ඉඳි එච්චරයි. මං හිතේ කිසි දෙයක් වැඩි ගණන් ගන්න කියනවා ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය. ඒක ඕගොල්ලෝ මොකක්ද ගණන් ගන්න නැතුව ඉන්න කියනවා. ඉවරයි. විදුහල්පතිතුමාගෙන් අහනෝ කාලසටහනක් පොඩි දරුවෙක් ස මොනවද කරන්නේ ඉස්කෝලේ ගිහිල්ලා? ඒ ඇති දෙයක් නෑ. ඉතින් ඔය මම මේ සුඩින් වාඩිලා ඔය තියෙන කොළ ගැල් ටික අසංකර කර ඉන්නවා. ඊට ළමයන් ගිහිල්ලා එරලා කොළ කැලි අසංකර කර ඉන්න කිව්වොත් එහෙනම් මොකද? ඔන්න උතන අපේ අය වරද්ද ගන්න තැනක්. ඒකයි මම මේක අවධාරණයෙන් කිව්වේ. ඔය වැරදගෙන තියෙනවා. ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාව ලක්ෂණයන් ඔක්කොම කිව්වට පස්සේ ඒකට අනුගත වෙන්න යනවා. ඒ අනුගත වීම වැරදි. එනිසා මගේ ජීවන ස්වභාවය, මගේ ලක්ෂණ ස්වභාවයන් වල මට කියන්න පුළුවන් මම හරි සැහැල්ලුවෙන් ඉන්නවා. මනස ඉබේම රිලැක්ස් වෙනවා, සංසුන් වෙනවා. නෙළුම්පතක් වගේ මොන දිය බිඳුවක් වැටුණත් ඒ කායි පෙරලිලා අයින් වෙලා යනවා. මම හරි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා, සතුටෙන් ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඕක කරගන්න පුළුවන් දන්නේ කෙනාට. ඒ විදර්ශනාවේ ප්‍රතිඵලය ඔය ගැන අපි කිව්වේ. හා? දර්ශනාවේ කෙලවරේ ප්‍රතිඵලය ලැබුණට පස්සේ තියෙන කතාව තමයි ඔය කිව්වේ. ඉතින් ඔය ලක්ෂණය දැන් සමහර ධර්ම අවබෝධය කරගත්ත අයට තියෙන මේතන ඉඳලා දියුණු වෙන ප්‍රතිපදාවක්. සමහර අය ඒක දේශනා කරන ධර්මයේ හැටියට. ඒක හරිය එතකොට ඒක හරියන්නේ නැහැ. එතනකොට ඒක ගැලපෙන්නේ නැහැ. මොකද පහවසර ළමයට මේ ආචාර උපාදියක් ගැන මේ දේශනයක් කළා වැඩක් නැහැ නේ. එයාට ඒ ටික කතා කරන්න ඕන. කන අදා තමන් ඉන්නේ කොතනද? එතන ඉඳලා තමන් ගොඩනගන්නේ කොහොමද කියලායි බලන්න ඕන. එහෙම නැතුව අනිත් ඒවා අනුගත කරගන්න, අනුකරණය කරගන්න උත්සාහ කළා වැඩක් වෙන්නේ නැහැ. තේ හොඳ විමසන බුද්ධියක් තියෙන නම් ඔය ඔක්කොම කෙනෙක් නිවැරදි කරගන්නවා. එසේ නොමැති කෙනෙක් ඉන්නව නම් උන්න වටහා ගන්න තමයි මේ කිව්වේ කාරණය. ටිකක් වෙහෙස විය යුතු කාරණයක් දකින කම්ම, අවබෝධ කරගන්න කම්ම වෙහෙස විය යුතු කාරණයක්. ඔළුව මොහෝ වෙහෙස කළ යුතුයි. අපිටත් අපි මේ විදර්ශනා කරන සමයේ අපේ ඔළුව පැලෙන්න තරම් අපිට වේදනාවල් දැනුණා, කැපවීම කළා, වෙහෙස කළා. පස්සේ ඉතින් අපිට හිතුණා පැලුණත් කමන්නේ, අපි මේක තේරුම් කර ගන්නවා කියලා. මොකද මේ තේරුම් කරගන්න බැරි ගැටලුවන්නේ මේ නොතේරෙන දෙයක් තියෙන්නේ. සාමාන්‍ය මෝඩ මිනිස්සෙකුගේ ස්වභාවය මොකද්ද? නොතේරෙන දෙයක් අයින් කළා දානවා, විසි කරලා දානවා. ඒ තමයි මෝඩයෝගේ ස්වභාවය. එහෙම නැත්නම් ඒක අවැඩදායි දෙයක්. ඒක පිස්සු කතාවක් කියලා අයින් කරලා දානවා. නමුත් ප්‍රඥාවන්තයෙකුට නම් පින්නතුනේ හැම දෙයකම වටිනාකමක් ලෝකෙ පේනවා. ඒ මනුස්සයා ළඟ හැකියාවන් ගොඩක් තියෙනවා. ලස්සන කලා ගුණයන් ඇති මිනිස්සෙකුට ශාල ගල් පර්වතයක් දැකලා මිනිසුන් මවිතයට මවපත් කරන මහා නිර්මාණයක් කරනවා, බුදු පිළිමයක් මෙලනවා. එහෙම කරන්නේ අර කලා ප්‍රඥාව නුවණ තිබිච්ච මිනිස්සයා. එසේ තිබුණ නැත්තම් එම අදහසක් පහළ වෙන්නේ නැහැ, වටිනකමක් පහළ වෙන්නේ නැහැ. ඒ ගලතුලට ඒක දෙන්න බෑ. ප්‍රඥාවන්තයෙකුට නම් මේ ලෝකේ කවුරු කොතන හරි පිස්සෙක් ඉන්නවා නම් ඒ මිනිස්සු ළඟටත් ගිහිල්ලා යමක් ඉගෙන ගන්න දෙයක් තියෙනවා ප්‍රඥාවන්තයෙකුට. මෝඩයෙකුට මොනතරම් පඬිවරයෙක් හිටියත්, බුදුරජාණන් වහන්සේ හිටියත් කවුරු වැඩක් නැහැ. ඒසම මේව නොතේරෙන කරුණු කියලා අහක දාන්න එපයි කියන එකයි මම ওই වචන ටිකෙන් කිව්වේ. තේරෙනවනේ? ඒ නිසා මේවයි ගැඹීරත්වයක් තියෙනු. ඒක තේරුම් කරගන්න. නොවනින් මේසල බලන්න ඕන. විශේෂයෙන් කාන්තාව වැඩි වෙහෙසක් දරන්න ඕන. ඒක මේ සමාජයට පෙන්වන්න. මොකද හේතුව ගැහනුන්ට තියෙන හැඳිමිටි මොලේ කියලා ප්‍රසිද්ධියක් තියෙන නිසා. මොකද මේ හැඳිමිටි මොලේ කියන එකේ තේරුම ඉස්සර කාන්තාව යෙදිල හිටියේ ආහාර පාන පිහින්න උයන්න පමණයි. ඒගොල්ලෝ ඇත්ත වශයෙන් මේ ව්‍යංජන අතට අරගෙන රස බලන්න නෙමෙයි, බොහොම දක්ෂ කාන්තාව ඉන්නවා ව්‍යංජනය හැඳිමිටින් මෙහෙම හැඳි ගාලා ඒ නාහයට ලිකිට්ටු කරලා බලනවා. මෙහෙම එයාට සුවඳින් කියන්න පුළුවන් ලුණු ඇඹුල් රස කොච්චරද කියලා. ඒ නුවණ අද ඉන්න බොහෝ කාන්තාවන්ට නෑ. ඒකත් මහා වාසනාව, හැඳිමිටේ නුවණක් තියෙන්න ඕන. ඒක නිසා කිව්වා, ඒක ඉඹල බල නිසා නිතරම අපේ පිරිමි කිව්වා ඔයාට දෙන හැඳි විටේ නෝන විතරයි කියලා. දැන් නම් ඉතින් ඊට වඩා නෝනවල් තියෙනවා නේ. විද්‍යාඥයෝ, පරීක්ෂකයෝ, ගවේෂකයෝ දක්ෂයෝ ඉන්නවා. ඒක ඉතින් කැප වෙන විදියට තමයි නෝන වැඩෙන්නේ. පිරිමියෙක් හරි කැප වෙන්නේ නැත්තම් නෝන වැඩෙන්නේ වැඩෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ අර හාව මග බුදියනෝ ඉබ්බෝ ජය ලැබනෝ. ඒ කියන්නේ කාන්තාව ඔබලා දෙනෙක් මේ සද්ධර්මයේ අවබෝධයට පාත්‍ර වෙනවා. පිරිමි ඊටාම ස්වල්ප ප්‍රමාණය. පිරිමි ඊටාම ස්වල්ප ප්‍රමාණය. මොකද හේතුව කියන්න දන්නේ නැහැ. ඒ නිසා වැඩි කැපවීමක් ඒගොල්ලන්ගේ තියෙනවා. ශක්තිය අඩු වුණාට වැඩි කැපවීම තුළින් ජයග්‍රහණය ලබන්න පුළුවන්. ඒ නිසා වැඩිපුර හිතන්න, ගවේෂණය කරන්න පුරුදු වෙන්න. මේ අනන්ත වූ ධර්මයක් ඔබ හොයාගෙන යන්නේ, ඒ අනන්ත ධර්මයේ සොයාගෙන යන ඔබට ප්‍රතිඵලයේ හැටියට ලැබෙන්නේ තකාලිකත්වයේ අනන්තය. අනන්තය යනු ඔබ විශ්වය හා සමාන කෙනෙක් දාර්ශනිකයෙක් බවට පත් වෙනවා. ඔබ එක ලෝකයකට, එක සිහිනයකට කොටු වෙච්ච ඔබ මුළු මහත් විශ්වය තරම් පුළුල් වූ දර්ශනයක් ඔබ සතු කරගන්නවා. එවිට ඔබ ළඟ නැත්තේ එකම එක කාරණයයි. ඒ තමයි මමත්වයේ දෘෂ්ටිය සහ මමත්වයේ චින්තනය, මමත්වයේ වචනය නේ. ඒක පිටින් හොයන්න බෑ පුහුදුන් කෙනෙකුට. පුහුදුන් කෙනෙකුට කොහොමවත් ලේසියෙන් හොයා ගන්නත් බෑ, තේරුම් ගන්නත් බෑ. විශේෂ ඥානයක් ඇති කෙනෙකුට විශේෂ ඥානයක් ඇති කෙනෙක් හොයා ගන්න පුළුවන් සාකච්ඡා කිරීමෙන්. කියන කරුණ වලට අනුව ගන්න පුළුවන්. ජීවිතේ ලබන්න තියෙන, මනුෂ්‍යාත්මයක ලබන්න තියෙන වටිනාම දේ සද්ධර්ම අවබෝධය. ඒ සද්ධර්මය අවබෝධ කර නොගන්නා වූ පිරිස අර තිරිසන් සත්වයෝ හා සමානවම කාලබීල මැරිලා යන පිරිස. තිරිසන් සතත් කරන්නේ මිනිස්සුයෝ කරන ටිකම තමයි, වැඩි දෙයක් කරන්නේ නැහැ. සද්ධර්ම අවබෝධය නොවුණු හැම දෙනාම අර තිරිසන් සතුන් හා සමානව ක්‍රියාකලාපයක යෙදিলা මේ යනවා. ඔබ තීරණය කරගන්න ඔබ මේ මනුෂ්‍යාත්මය තුළ විශිෂ්ට දේ ඔබ ජීවිතය තුළ ඇති කරගන්නවද, එහෙම නැත්නම් අර පොදු සත්ව ලක්ෂණය තුළම ලාබාල බොළඳ සත්ව සමාජයේ ගහගෙන යන විදියට ඔහි ගහගෙන ගිහලා මැරිලා යනවද? සියයට සියයක් කැපවීම දෙන්න ධර්ම අවබෝධය වනතුරු මිනිස්සු ජීවිත අවබෝධයට නෙමෙයි නොයෙකුත් දේවල් වලට 100%ක් කැපවීම දුන්නනේ. දැන් යුද්ධයකට යන සබලෙක් 100%ක් කැපවීම දෙනවා. ඒ වගේ කැපවීමක් මරණය ජීවිතය අභිභවා යන බලයක් තමා තුළ තමන්ගේ හිතේ ඇති වෙන්න ඕන. මග හෘද සාක්ෂියත් එක්ක සිදුවෙන ජයග්‍රහණයක් නිසා බොරු කරන්න බෑ. ලෝක හැමෝටම බොරු කරන්න පුළුවන්. හිතට බොරු කරන්න බෑ. තමන්ට තමන්ව බොරු කරන්න බෑ. තමන් බොරුවක් කළොත් බොරු කියලා දන්නවා. දෘෂ්ටි වලින් නිදහස් වෙන්න ඕන. අශේෂ විරාග නිරෝධ. දැන් ලෝභ ද්වේෂ මෝහ ගැන දෘෂ්ටි තුනක්. ඒක දෘෂ්ටි තුනක්. ඊට පස්සේ අලෝභ අද්වේෂ අමෝහ කියන්නේ දැන් බෞද්ධයන්ට දෘෂ්ටි තුනක්ද නැද්ද? දෘෂ්ටි තුනක්. දැන් මේකෙන් කියන්නේ වරදවා වටහා ගන්න එපා. එහෙමනොත් මේ තියෙන අපායටත් වැඩි අපායක් හැදෙනවා ජීවිතේ. මේ කියන්නේ නේ අපි දන් දීලා වැඩකුත් නැහැ. මව්පියන් සලකල වැඩකුත් නැහැ කියන අදහසෙන් කියලා හොත් එහෙම කොහොමද වෙන අපාය දෙකක් වෙනවා. මේ කතා කරන්නේ පරමාර්ථ සත්‍යය. මම ගොඩක් දෙනෙක්ගෙන් අහන එකක් තමයි සාමින් වහන්සේ කෙනෙකුට දානයක් දෙන්න පින් සිද්ධ වෙන්නම ඕනද කියලා. අම්මා තාත්තට සලකන්න පින් සිද්ධ වෙන්නම ඕනද? දරුවන්ට සලකන්න පින් සිද්ධ වෙන්නේ නැහැ කිව්ව සලකන්න නැතුව ඉන්නවද? ඈ ඈ අසරණ මිනිස්සෙකුට උදව් කරන්න පින් සිද්ධ වෙන්නම ඕනද? නෑ, ඒ අපේ මානව ගුණය, සත්පුරුෂ ගුණය. ඈ පිනද නැද්ද කියලා ගණන් හදන්නේ එයා. එයාගේ යුතුකම හා වගකීම කියන එක එයා ඉෂ්ට කරනවා. සමහර අය අපෙන්වත් ඇහිලා අහන මෙහෙම කළාම මෙහෙම කළාම පින් සිද්ධ වෙනවද කියලා. පින් සිද්ධ වෙනවද නැද්ද කියලා බලන්න ඕන තමන්ගේ හිත දිහා බලලානේ. තව කෙනෙක්ගෙන් අහලා මේක පින්ද මේක පවුද කියලා අහනක මහා මෝඩ කම. තමන්ගේ හිත දිහා බලලා එකකින් පින් සිද්ධ වෙනවද නැද්ද කියලා තීරණය කරන්න. කුඩා දෙයකින් වෙන්නත් පුළුවන්, මහත් දෙයකින් වෙන්නත් පුළුවන් පින සිද්ධ වෙන්නේ. එතකොට ආර්ය ශ්‍රාවකයා ලෝභ දේශ මෝහ වැඩ කරන්නේත් නැහැ, අලෝභ ආද්වේෂ ආමෝහ වැඩ කරන්නේත් නැහැ. හැබැයි අර පුහුදුන් පින් කරන මිනිස්සුන්ට වැඩිය හොඳට මේ සමාජය තුළ ඉටු විය යුතු කරුණ ඉටු කරනවා. එතකොට බුදුහාමුදුරු හැම තැනම වැඩම කරමින් ධර්ම දේශනා කළේ පින් සිද්ධ වෙන්නද? නෑ. උන් වහන්සේ කළ යුත්ත කළා. කළ ගුණ සැලකුවා නෑ. කළ ගුණ සැලකන ගුණය බුදුහාමුදුරු ළඟ නැහැ. කළ යුත්ත කළා. කළ ගුණ සැලකන අය ඉන්නේ පුහුදුන් අය. කළ ගුණ කියන්නේ අගුණයක් එහෙම කළා තිබ්බොත් ඒකට සැලකනවා. ඒකනේ කළ ගුණ කියන්නේ. කළා හොඳක් තිබ්බොත් ඒකට සැලකුවා, අගුණයක් කළා තිබ්බොත් ඒකට සැලකුවා. ඒ විදිහටම එසක් කළ ගුණ සැලකන්නේ ආර්ය ශ්‍රාවකවරු. කළ ගුණ සැලකන්නේ හොඳ කළාත් ඒකත් එහෙටි ගණන් ගන්නෙත් නෑ. නරකක් කළොත් ඒකත් එහෙටි ගණන් ගන්නෙ නෑ. ඒක රහතන් වහන්සේගේ කතාවකුත් තියෙනවා. ඒ ගොල්ලෝ කට්ටියක් ඇවිල්ලා රහතන් වහන්සේ තල්ලු කරලා දැම්ම වෙලට මඩ ගොඩේ මේ වෙලා එහෙම ඉන්නෝනේ මහා පෞකාර වැඩි විනෝදෙට කරන වයසක අයට පවා ඔච්චම් කරන කොළු ගැටව ඉන්නෝනේ රස්තියාදු. ඒ වගේ මේ ශ්‍රමණයටත් එහෙම කළා. මහතන් වහන්සේටත් කළා. මේ කට්ටියක් ඇවිල්ලා කොල්ලන්ටත් ගහලා එලවලා මහතන් වහන්සේ උඩට අරගෙන සිවුරු හොදලා පාත්‍ර හොදලා දුන්නා. ඒ උන්වහන්සේ සද්ද නැතුව යන්න පටන් ගත්තා. අර මිනිස්සු ඇහුවා, "අපි ගලේ හොඳ වැඩක් නෙමෙයිද?" කියලා ඇහුවා. උන්වහන්සේ කිව්වා, "ඒගොල්ලෝ කරගත්ත දේ ඒගොල්ලෝ කරගත්තා. ඔයගොල්ලෝ කරගත්ත දේ ඔයගොල්ලෝ කරගත්තා. මාව තල්ලු කරපු කෙනෙකුත් නෑ, මාව ගොඩින් තියපු කෙනෙකුත් නෑ. මම ගියා. එයන් කළ ගුණ සලකන්නේ. කළ යුත්ත හැබැයි කරනවා. ඒ කළ යුත්ත රහතන් වහන්සේ එතෙන්දි කළා. මොකද්ද? ඒගොල්ලන්ට අලුතෙන් හිතන්න පුරුදු කළා. අන්න කළ යුත්ත. අන්න කළ යුත්ත. අලුතෙන් හිතන්න පුරුදු කළා නවමාවතක. එන් වහන්සේට ඉතින් සරල භාෂාවෙන් ස්තුතියි කියලා යන්න තිබ්බනේ. එහෙම වුණා නම් අර මිනිස්සු ළඟ නව චින්තනයක් පහළ වෙන්නේ නැහැ. ස්වභාවික ලක්ෂණ ඒකනේ. මහන්සේ නව චින්තනයක් පහළ කරලා ගියා. අන්න ඒකයි කළ යුත්ත. ඒ උදව්වට ප්‍රතිකාරය නිවන් මගට යොමු කිරීම. නිවන් මග කියලා කියන්නේ මේ ලබනාත්මේ නූපදීනොයි කියන හරි උපදිනොයි කියන හරි කතාවට එහා ගියපු දෙයක්. ඉදයා ඔය උපලවන්නා රහත් මෙරින් වහන්සේගෙන් කොසල් රජුර අහලා තින බුදුරජාණන් වහන්සේ මතු උපදීද නූපදීද කියලා. එතකොට දේශනා කරන බුදුරජාණන් වහන්සේ මතු උපදිනවයි කියලා දේශනා කරලා නැත. එහෙනම් මතු නූපදීද? බුදුරජාණන් වහන්සේ මතු නූපදිනවයි කියලාද දේශනා කරලා නැත. දැන් මේක කිව්වහම ඔය ඇත්තන්ට මොකද හිතෙන්නේ? හතර බීරි කතාවක් නෙමේක. ඒ හතර බීරි කතාවවට පත් වෙන්නේ මෝහයේ ඉන්න අයට. නෝන මදායට ඒක හතර බීරි කතාවක්. හතර බීරි දේවල් මේ සත්‍ය බවට පත් වෙලා තියෙන මිනිස්සු කවදාවත් හිතුවේ නෑ අහසින් යන්න පුළුවන් මේ 500ක් අරගෙන කියලා. ඉතින් දැයි යනෝ හැමතැනම ගිනිල්ල ඉවරලා දුරකථනයක් තියාගෙන බස් එකේ යද්දිත් කතා කරන්න පුළුවන් වෙයි කියලා 1970 ගණන් වල හිටපු කට්ටිය හිතුවේ නෑ. නෑ ඒකත් පුළුවන්. හැම ඒ කාලේ දුවනම ඕක හතර බීරි කතාවක්. කොල්ලෝ විහිළු කරන්නේ නැතුව ඉන්නවා. ඒ වෙන්නේ නොදන්න කව නිසා, පුදුමේ නිසා. නැතුව ඒ එහෙම දෙයක් නැහැ. ඉතින් අකාලික දේ අකාලික විදියට හඳුන ගන්නවා මිසක් ඒක කාලයට දාලා බලන්න එපා මහරජය. අකාලික ධර්මයේ කාලයෙන් බලන්න එපා. එතකොට ධර්මයේ නෙමෙයි පේන්නේ සංකල්පය. දැන් බෞද්ධයන්ට වෙලා තියෙන්නේ ඒ සද්ධර්ම දර්ශනය නෙමෙයි පේන්නේ, සද්ධර්ම සංකල්පයක් කරගෙන. ඒ සංකල්පයක් හරිගලා අපි අතර තියෙන නිසා තමයි ඒක තෝරගන්න පුළුවන්. නමුත් ඉතින් සැනසෙල්ල ලබන්න ඔබ සද්ධර්ම දර්ශනයක් කරගන්න. සංකල්පයක් කරන ඔබ දැන් ඔබ කළා පරේෂණයක්. මොකද්ද කළේ? ඔබේ ජීවිතේ මොන වගේ ස්වરૂපයක් ගනීද? අනිත් අයගේ ජීවිතේ මොන වගේ ස්වરૂපයක් ගනීද? ලෝභ, ද්වේෂ, මෝහ නැත්තම්. අලෝභ, අද්වේෂ, අමෝහත් නැත්තම් එයා නරක වැඩ කරයිද හොඳ වැඩ කරයිද? බලන්න ඒ ගැන පොඩි විග්‍රහයක් කරන්න පුළුවන්ද බලන්න. කීප දෙනෙක් බලන්න කියන්නේ. ඔව් ඒ සියල්ලගෙන්ම නිදහස් වෙනකොට ලෝභ දේශමෝ අලෝභ ආද්වේෂමෝ කියන දේවල් නිදහස් වෙනකොට එයා මේ බාහිර ක්‍රියාකාරකමක් වෙනස් කරගන්න නෙමෙයි මේ කියන්නේ. එ නිසා ඒව වෙනස් කරන්න යන්න එපා. මේ දර්ශන සම්පත්තිය මනුෂ්‍යයා අන්තගාමී වෙන නිසානේ මනුෂ්‍යයාට මේ නිවන් දකින්න බැරි. එතකොට අන්තගාමී නොවෙනවයි කියලා බහුගාමී වෙලා තමයි ලංකාවේ බෞද්ධයෝ ඉන්නේ. අන්තගාමී නොවෙන්න ඕනේ එකට අපේ අය බහුගාමී වෙලා. මොකද බහුගාමි කියන්නේ? ඔන්න බලන්න අපේ මැදියමතුරු කියන දේ. සියලු ආගම් එකයි. බහුගාමි. අර මිනිසුන්ට මොකක් හරි අන්තයක් තියෙනවා, විද්‍යා දෘෂ්ටියක් හරි මොකක් හරි එකක්. මුන්ට ඒකක් නැහැ. කවන්නේ මේ වචනේ පාවිච්චි කළාද? මම කොහොමද මේ මිනිසුන්ට වඩා උසස් කෙනෙක්? ඒ නිසා උන්ට එකයි. ඉතින් ඒක තමයි මේ බෞද්ධයට වෙච්ච නස්පැත්තිය, විනාශය. ඥාතියත් වෙනසන, රටත් වෙනසන මහ කාලකන්නී තත්ත්වයක් තියෙනවා. ඔය ඕනම ආගමක කල්ලයක් හරි දේශපාලන කල්ලයක් හරි ටග් ගාලා අල්ලගන්නේ මේ රටේ ඉන්න වෙන ජාතිකත්වයක් නෙමෙයි. තාම ඉක්මනින් අල්ලගන්න පුළුවන් කෙනා තමයි සිංහලයා. පාංගෙඩිය 3.50 දීලා රජ වෙන්න පුළුවන් රටක් මේක. ඒකට හේතුව අර Tamanට කියලා පදනමක් න්‍යායක් නැතිකම. ඒ නිසා ලංකාවේ ඉන්නේ අන්තගාමී නොවන අය නෙමෙයි බෞද්ධයෝ, බහුගාමී අය කියලා මම කියන්න කැමතියි. බෞද්ධයෝ කියන්නේ අන්තගාමී නන්නේ බහුගාමී. ඕන පැත්තකට හොයියා. යනවා. ඒකට හේතුව මිත්‍යා දෘෂ්ටිකයක්වත් සම්මා දිට්ඨියක්වත් නැතිකම. මම නිතර හො කියන දෙයක්. ලංකා බෞද්ධ මිත්‍යා දෘෂ්ටික නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ සම්මා දිට්ඨියක් නැති එක. ඔය දෙකෙන් එකක් හරි වුණා නම් තියෙනවා. දැන් අර ගොල්ලෝ අර ජාතිය කට්ටිය මිත්‍යා දෘෂ්ටිකයි. ජාතියට වර්ගයට හොඳට ඇදලා අනිත් කෙනා කපා කොටාගෙන කාලා පැටව ගහලා කොහොම හරි ලෝකෙ අල්ල ගන්න බලනවද? ත්‍රස්තවාදී න්‍යායක් හරි දාගෙන. ඒකවත් නැහැ. මම කියන්නේ ඒක හොඳයි කියලා. හැබැයි ඒක නෑ. ඒක තියෙනවට වැඩිය හොඳයි එහෙමවත් නැති එක. මෙලෝ ජාතිය නැති වුණාට සතර පාය යන්නේ නෑනේ. නෑ අපිට බහුවේ දවසේ කෙනෙක් හම්බුණා. ගිය ආත්ම භාවයේ ඉඳි පුනර්භවයක් තියෙනවායි කියලා විශ්වාස කරපු කෙනෙක් නෙමෙයි. ඇමරිකාවේ හොඳ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරපු, නීති පිළිබඳව කටයුතු කරපු විශාරදෙක් මේ ලංකාව ඉපදිලා ඉන්නෝ. දැන් අපි හොයන්නේ ඉන්නේ එයාගේ තොරතුරු, එයාගේ දරුවන්ගේ නම්, මහත්තයාගේ නම්, හිටපු මේ ඊළඟට මේ කරපු සේවා පද්ධතිය, ඒ වගේම ලිපිණය, නිවස පිහිටපු තැන්, ඉදිරියේ තමන් ගියපු ආපු ගියපු පල්ලියේ නම ඔක්කොම තියෙනවා. නමුත් භවයක් විශ්වාස කරේ නැහැ. විශ්වාස නොකලත් භවය හම්බ වෙනවා. හැබැයි එතුමියට මනුෂ්‍යාත්මය ලැබීමට හේතුව කාරක බවට පත් වෙලා තියෙන්නේ එතුමිය බොහොම සාධාරණත්වයෙන් ජීවත් වෙලා තියෙනවා. මොකද නීතිවේදිනයක් නිසාම බොහොම සාධාරණත්වයෙන් සල්ලි වලට නෙමෙයි වැඩ කරලා තියෙන්නේ, සල්ලි හොයන්න නෙමෙයි, යුක්තිය සහ සාධාරණ ඉෂ්ට කරන මනසෙන්. ඉතින් මේ නීතිය ඔස්සේ පින්කම් කරලා තියෙනවා. එයා පින්කම් කියන නාමය දන්නේ නැති වුණාට සාධාරණත්වය ඉෂ්ට කරන, කැඩෙන පවුල් සම්බන්ධ කරලා, දරුවන්ගේ ප්‍රශ්න විසඳලා සමාජයට හොඳ සාධාරණත්වයක් ඉෂ්ට කරන. එතකොට ඒ බලයට අනුව තියෙනවා. ඉතින් මේ ආත්ම භාවයේදීත් අපි පිටින් චරිත ලක්ෂණ පොඩ්ඩක් බැලුවහම මේ ළමෙක් වැඩි වයසක් නෑ, අවුරුදු 15ක් වගේ පොඩි ළමෙක්. අර එදා තිබුණු ආඩම්බරකම් අදත් තියෙනවා. එදා තිබුණු කටකාරකම අදත් තියෙනවා. ඉංග්‍රීසි භාෂාව ඉතාම වේගෙන් හොඳට එයාට ග්‍රහණය කරගන්න පුළුවන්. එක වචනයක් එක සැරේ කියන්නේ. හොඳට මතකයි. හොඳට චතුරෝ කතා කරන්න පුළුවන්. මේ ඔක්කොම කියා නැතිලා දෙන අර සංසාරික පුරුද්ද. ඇයියා භාවිතා කරපු භාෂාවනේ. භාවිතා කරපු භාෂාව. ඒ සැරගතිය තාමත් තියෙනවා. ලක්ෂණ තියෙනවා. ඉතින් යන්නේ ඒ වගේ මේ අපි මේ ඔය අනිකුත් ආගමිකයන්ට උනත් අපි කියන්නේ ඔබ විශ්වාස නොකලත් යම්කිසි මතවාදයකට පාත්‍ර වෙලා ඔබට පුනර්භවයක් තියෙනවා. කර්ම විපාකයක් තියෙනවා. මේක බුද්ධාගමේදී නෙමෙයි කර්ම විපාකයයි පුනර්භවයයි මානව දහම. මානව දහම, මානව දහම. මේක හොඳට මතක තියාගන්න. ආගමක් හැටියට නෙමෙයි මේක, විද්‍යාවක්, ආත්ම ගවේෂණයක, පරේෂණයක, න්‍යායක් හැටියට බුදුදහම ගන්න. ඩම්පින්කම් කරන්න ඕන ඒක අවශ්‍යතාවයට සහ යුතුයකමට තමන්ගේ වගකීමට. දැන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නේද ඒගොල්ලන්ට මොනවා හරි උපකාරයක් කිරීම, ඩම්පින්කම් කිරීම, ඒක තමන්ගේ වගකීම හා යුතුයකම බවට පත් වෙනවා. දැන් කොහේ හරි තමන් පාසලකට ඉගෙන ගන්න යනවා නම් ඒ පාසල වෙනුවෙන් ගරුකරන එක, ඒ වගේම සලකන එක තමන්ගේ යුතුයකම හා වගකීමනේ. ඈ වේද මහත්යෙන් ඖෂධ ලබා ගන්නකොට අපි ඒ වේද මහත්යට මේ මේ බුලත් දීලා වඳින එක, සලකන එක, ඒතුමගේ ජීවිතය පැවැත්මට උපකාරක කරන එක සද්ගුණවත් මිනිස්සුන්ගේ දෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක්, ඒ වගේ සිද්ධියක්. ඉතින් ඒක නෙමෙයිනේ අපිට කියලා දීලා තියෙන්නේ. අපි ආයි පින් සිද්ධ වෙන්න කියලා වලාකුළු බැමි ගහනවා, ආයි බැමි කඩනවා, කෙලින් කරනවා, නමනවා, ඇද කරනවා, රවුම් කරනවා. ඉවරයක් නෑ. ඒ අපිට කියන්නේමනේ අටවිසි බුදුවරු නෙලනෝ, නෙලල ඉවරලා බුදුහාමුදුරුන් ගිලකට තාත්තලා නෙලාගෙන යනවා. ඊට පස්සේ තාත්තත් නෙලලා තා පොඩ්ඩක් ඉඩ මදි නම් පුංචි අම්මත් නෙලනෝ. නේද? පුංචි අම්මගේ පුංචි අම්මත් නෙලනෝ තා පොඩ්ඩක් ඉඩ තිබ්බොත්. ඉතින් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන මේ මිනිස්සු කොහෙද දන්නේ? අපේ ඇත්ත ඉතින් ආ මහා පින්කමක් වෙනවයි කියලා මේ හාමුදුරු කිව්ව බණට කෙනෙක් කිව්වයි කියලා පින්කමක් වෙන්නේ නැත. ඒක තමන්ගේ හිත පිහිටන අනුවයි සිද්ධ වෙන්නේ. අපි ඔය අටපිරිකරක් පූජා කරාම මෙහෙම වෙනවයි කිව්ව චාලිත්‍රයට ඔහේ දෙනවා මුට්ටියක් හරි තියලා මොකක් හරි එදි කැලි ටිකක් ඔතලා. කොහොමද දන්නේ හට්ටිද මුට්ටිද දන්නේ පාත්‍ර වෙනුවෙන් තියලා යනවා මේ ඕව තියලා මේ දීලා එහෙම පින් සිද්ධ වෙන්නේ. දැන් අය මේ සුමනා සුජාතා වෙන්න පුළුවන් කියලා කොහේ හරි තිබ්බත් වෙන්න හදනවා. ගොඩාක් අය ඒ බව අපි බෞද්ධ වෙලා ගොඩාක් කෙනෙක්ගේ තියෙන අදහසක් තමයි සල්ලි දෙනවා නම් සැප විඳින්න පුළුවන් කියලා. ඒ මොලේ නැති මෝඩ මිනිස්සු කියන කතා. සල්ලි වලට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක මිනිස්සු පයි පිළිදාන පාවිස්සක් හැටියට භාවිතා කරන්න ඕන. මිනිස්සුගේ ජීවිතයට බොහෝ දේ එකතු කර ගන්න ඕන. හැබැයි ඒක ජීවිතේ තියෙන්න ඕන 10 වෙනි 15 වෙනි කාරණේ විතර ඈතින්. ඊට එහා තියෙන ගුණ ධර්ම තියෙන, ගෙදර පවුල් සම්බන්ධියාව තියෙන, දරු සෙනෙහස තියෙන, ඌව ඉස්සරහට එන්න ඕන. ධර්මයට තියලා අද ඒකේ දිරිඳ වටින්නේ නැහැ, ස්වාමී වටින්නේ නැහැ, දරුවෝ වටින්නේ නැහැ. දූපිය සල්ලි හම්බ කරන්න කොහෙ රටක. එතකොට මොකටද? සල්ලි මොකටද? සල්ලි ඕන මේව ආරක්ෂා කරන්න සහ මේව පවත්වන්න මිසක් මේව ඕන සල්ලි ලබන්න නෙමෙයි. අන්න ඒක වැඩේ. තියන්න දුර්වලකම් තියෙනවා. දැන් අද විවාහ ජීවිතයක් හොයන්න ගියත් බෞද්ධ සමාජයයි හොයන්නේ මේ මිනිහට සල්ලි දෙනවද කියලා. අම්මලා තාත්තා විශේෂයෙන්ම ඒගොල්ලන්ට ඕන අරක නෙමේ. මේ ආදරේ, කරුණාව, දයාව, ගැළපීම, අදහස් ගැළපීම ඒව බලන්නේ. අර අනිත් දෙපාර්ශවයේ තුලනේ මව්පිය හොයන්නේ සල්ලි දෙනවද කියලා. ඉතින් මොඩ මව්පිය අම්මලා තාත්තලා ඉන්නේ ලංකාවේ. එහෙම හොයන්න දෙන්න ඕන නැහැ. සල්ලි කියන්නේ මිනිස්සුන් හම්බ කරන්න පුළුවන් ඕන තරම් දෙයක්. නමුත් ජීවිතේ දේශයෙන් හම්බ කරගන්න බෑ චරිත. හදාගන්න බෑ ගුණ යහපත්කම්, වාසනාවන්තකම්, පුජ්‍යල ලක්ෂණ එහෙම වෙනස් කරන්න බෑ දේශයෙන්. මේවා වේගෙන් ඇති නැති වෙනවා. එසම මිනිස්සු මුල් තැනට අරගෙන තියෙන කාරණේ වැරදි ලංකාවේ. ඒක දාන්න ඕන ඈත කාරණයක්. නැත්නම් මේ සතේ මේ රටේ ඉන්න මේ නායකයෝ මානව සම්පත විකුණන්නේ නැහනේ. මානව සම්පතට අගයක් ලබා දීලා මේ රටේ තියෙන ජලය පුළුවන් අපිට විකුණන්න. මේ රටේ පොළොව හරලා මෙනික් පුළුවන් අපිට විකුණන්න. මේ රටේ ওই ඖෂධ වර්ග එහෙම එයාපෝට් එකේ ගෙනිල්ලා මේ කොතල හිඹුටුයම පහුගිය දවස්වල අල්ලන මම දැක්කලා තියෙනවා. ඔය නායකයන්ට පුළුවන් කොහටද ඔයා මේ කොතල හිඹුටු යවන්නේ? පොඩ්ඩක් ওই බිස්නස් එක අපිට අල්ලලා දෙනවකෝ කියලා හොරෙන් ගෙනියන්න ඕනේ. අපි පුළුවන් තරම් ලංකාවට සල්ලි ටිකක් ගන්න පුළුවන්. අපි කොතල හිඹුටු වගා කරමු. එහෙමනේ කරන්න ඕනේ. ඒකයි කරන්න ඕනේ. හොරෙන් ඔච්චර හොරෙන් ජපානයේ කොතල හිඹුටු ගෙනියනකොට ජපානයේ කොතල හිඹුටු වලට ඉල්ලුමක් තියෙනවා. හරි අපිට කොතල හිඹුටු වගා කරන්න පුළුවන්, අපි වගා කරලා දෙන්නම්. ඒක නැති වෙනනේ. ඉතින් ඒ නිසා ධර්මයේ පැත්තනොත් ආර්ථික න්‍යායාත්මක පැතිවලනොත් භික්ෂූත්වය තුලත් ගිහි සමාජය තුලත් බුදුරජාණන් වහන්සේගේ නිවැරදි ධර්මය දර්ශනාත්මකව අනුගත නොවීම ජාතියේ රටේ පිරිහීමට හේතුවක්. ඒකයි හේතුව. ඒකට හේතුව මේ වැරදින්නේ මේ අපි එකක් දෙකක් අරගෙන බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඉස්මතු කරලා පෙන්නුවත් බහුතරයක් තියෙන්නේ අර දෙසටක් මිත්‍යා දෘෂ්ටිකයන් අතර තිබුණු පල් මෝඩ අදහස් ටිකක් බුද්ධ ආගම ඇතුලේ. බෞද්ධයෝ ඉස්මතු කරගෙන කරන්නේම අර Hindu වැඩපිළිවෙල ටිකක් තමයි බුද්ධ ආගම කියලා. දැන් ලොකු වඩ කරපින්නම් ඉන්නේ බුද්ධ ආගමේ කියලා පන්සිල්. පන්සිල් බුද්ධ ආගමක් නෙමෙයි. පන්සිල් රකින්න සමාජයක් පන්සිල් රකින්න සමාජයක් කියලා කෑ ගහනවා. ඇති වැඩක් නෑ. කිසි වැඩක් නෑ. දැන් ඇත්ත කියන පුජ්‍යලයක් වුණොත් එහෙම මේ මිනිස්සයා පල් මෝඩේ. එහෙම ඇත්ත කියන්නේ කොහට තිබ්බට? ඈ හොරෙක් ඇහුවාම කොහෙද යන්නේ? අපි සුමානෙකට ගෙදර එන්නේ නැහැ කියලා කියලා ගියොත් එහෙම ඉවරයි. ගේ කඩනවා. ඈ ඇත්ත කියන්න එපා. දුටුගැමුණු රජුරු මහා යුද්ධයක් කළා කිව්වේ මා කිසිදු මිනිසෙකු නොමැළෙමි මා නැතිකලේ නපුරයි කියලා. ඉතින් ප්‍රාණඝාතය නොකර ඉන්නේ කියලා හිටියනම් එහෙම මේ රටේම මිනිස්සු පෙති ගහලා දාන වෙලාව ආරයිවිලා. එන ස්ථානෝචිතව ක්‍රියා කළා. යාගම මන් නපුරයි නැතිකලේ මා මිනිස්සු නැතිකලේ නෑ කිව්වා. මිනිස්සු වැරුණා. දහස් ගානක් ලක්ෂ ගානක්. චේතනාව කදනේදී පුදුනේ අන්න විශිෂ්ට දර්ශනයක් තිබ්බා. ඔහු තමයි දිව්‍ය ලෝකේ ගියපු කෙනා. ධර්මාශෝක රජතුමා නම් පවුකලේ පැහැදිලිවම වැරදි මනසෙ පිහිටලා. ඒ කාලේ පස්සෙනේ යුද්ධය ඉවරුණාට පස්සෙනේ මේ අවසානයේනේ හොඳ මිනිස්සයා බවට පත් උනේ, විකාරයෙන් නිදහස් උනේ. ඊට පස්සේ ආයේ විශාල පව් මැකුණ රහතන් වහන්සේලාත් එක්ක ජීවත් වෙච්ච නිසා, නමුත් අධික කේන්ති යන ගතිය නිසා බැරි වුණා නිවන් දකින්න. පුතා රහතන් වහන්සේ උනත් බැරි වුණා නිවන් දකින්න. බලන්න හැටි ඒකෙත් පුතාට පුළුවන් මුළු රටම මේ බෞද්ධ රාජ්‍යයක් බවට පත් වෙලා, දැහැමි පිරිසක් බවට පත් කළා, දහස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආර්ය ශ්‍රාවකයෝ බවට පත් කළා. තාත්ත බැරි වුණා වෙනස් කර. ඒක තමයි ද්වේෂයෙන් අන්ධ වෙච්ච, රාගයෙන් අන්ධ වෙච්ච, මෝහයෙන් අන්ධ වෙච්ච කෙනෙකුට නිවන් දකින්න හරි අමාරු. ආසත්ත භාවල් තියෙන්න බෑ. හැඟීම් තියෙනවා රහත් වෙනකම්. දැන් මාර්ගඵල ලැබුවත් හැඟීම් තියෙනවා. මේ විසාකාවටත් තියෙනවා. ආසත්ත භාවල් තියෙන්න බෑ. ආසත්ත භාවය කියලා කියන්නේ දැඩි ඇලීම්. අසහනකාරී වේට ඇලීම්. ඒක සාමාන්‍ය තිබ්බට කමන්නේ හොඳ ආසත්ත භාවයක් නැති කන්ට්‍රෝල් එකක් තියෙන මිනිස්සෙයි. බස් එකක යද්දිත් ගිහිල්ලා ඔය කොහේ හරි නන්නාඳුරන කෙනෙකුට හේතු වෙන්න පුළුවන් මට්ටමේ තියෙන මිනිස්සෙක් ආසත්ත භාවයේ කෙනෙක් නේ. අසහනකාරී ගුණජලයේ. එහෙම නැත්තම් ඒ මිනිස්සයා තම බිරිඳගෙන් තෘප්තියටපත් වෙන, සන්තෝෂයටපත් වෙන ජීවිතයක් ගත කරන කෙනෙක් බවටපත් වෙනවනේ. ඒ නිසා ආසත්ත භාවයන් තියෙන්න බෑ. ද්වේෂයනොත් එහෙමයි, ලෝභයනොත් එහෙමයි, මෝහයනොත් එහෙමයි. දැන් රජතුමාට ඒ ද්වේෂයෙන් ආසත්ත භාවයන් තිබෙයි නිසා ධර්මාශෝක රජතුමා දැක්කනේ. ඒ නිසා තමන් දිහා බලන තමන් දැඩි බැඳීම් සහගතව තියෙන්නේ මොනවද කියලා බලන්න. දැඩි බැඳෙන ගුණාංග තියෙන්නේ මොනවද කියලා බලන්න. ඒ සියල්ලගෙම හිත මුදවා ගන්න තරමටම විදර්ශනාත්මකව තමන්ට ඒ බැමි වලින් නිදහස් වීමේ වරම ලැබෙනවා. අපිට ඕන පුජ්‍යලත්තේ තුල තව තවත් තැනකට ගුණ වෙන්න නෙමෙයි, බෞද්ධය හදන්නේ යහපත් කෙනෙක් වෙන්නනේ. යහපත් කෙනෙක් වෙලා වැඩන්නේ කිනා නැති කරගන්නයි ඕන. යහපත් කෙනෙක් වෙන්න ඕනේ, නරක කෙනෙක් වෙන්න ඕනත් නැහැ. එතකොට නිතරම කෙනා නැති කරගන්න නම් අපේ දිට්ඨිංච අනුපගම්ම සීලවා එන්නම ඕන, දෘෂ්ටි වලින් නිදහස් වෙන සීලයට එන්න ඕන. ඔය අට සීල්, දස සීල්, නව සීල්, දහ සීල් සමාදන් වෙලා හරියන්නේ නැහැ. 250 300ක් සමාදන් වෙලා වැඩක් නැහැ. පුහුදුන් අයදනේ නොයිකුත් ඔය විනය සීලය මේ ඔක්කොම ටික අය තියෙන්නේ පුහුදුන් අයද. ඒගොල්ලෝ අර මනසට මොනවා හරි අනක් පනවල කන්ට්‍රෝල් කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්. ධර්මයේ දැක්කට පස්සේ යා ධර්මයේ තුලින් පාලනය වෙනවා. ඉතින් මුල්ම හරියදී කැලස් ටිකක් තියෙනවා. ඊට හැඩ හැඩ හැඩ යනකොට ඒව තුනී වෙලා නැත්තට නැති වෙනවා. දැන් මම ඉන්න හරියේ කැලස් තියෙනවා. නෑ කියන්නේ තරහ යනවා, ලෝභ, දේශ, මෝහ ඔක්කොම ටික තියෙනවා, සෙට් එකම තියෙනවා. හැබැයි මේ අර තතු සිඳුණු ගිරා වගේ පොඩ්ඩක් තියෙන්නේ. ඉස්සර තිබිච්ච තරම් නෑ. ඉස්සර ඊට වඩා තිබ්බා. ඊට වඩා සැරයන් තරහ යන. ඊට වඩා මේ කෙලස් වල තියෙන ආතතිමය ස්වභාවයක් තිබ්බා. ආදරණ ගුණයක් තිබ්බා. ඒත් ඒක අස්සින් ප්‍රඥාවක් තිබ්බා. ඒක නිසා නේද වැදෙට්ට ආවේ. තියෙනවා. ඉතින් මුලින්ම අශේෂ විරාග නිරෝධ බවට පත් වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒ කියන්නේ සමහර අය මේ විචිකිච්ඡාව නැති කරන්න බුදුරජාණන් වහන්සේ මේකම කිව්වා කිය කියා විශ්වාස කරන්නලු. ඒකට ඒ න්‍යාය රාගන් වල තියෙන න්‍යායනේ. ඈ නැති දෙයියෙක් ඉන්නවා කියලාම විශ්වාස කරනවලු. ඉතින් අර මිනිස්සයා නැති දෙයියෙක් ඉන්නවා කියලා විශ්වාස කරලා පදික වේදිකාවෙත් නල්ල ගහගෙන කෑ ගහනවා. ඔකට කියන්න තියෙන්නේ ආගමික ලබ්ධය නෙමෙයි. ඔකට කියන්න පුළුවන් උමතුව පිස්සුව කියලා. ඇයි අර තත්වාරෝපණය තුලින් දීලා දීලා දීලා දීලා දීලා දීලා දීලා දෙයියෙක් කියලා ඉන්නවා. මනුස්සයෙකුට ඔයාට පිස්සු පිස්සු පිස්සු කියලා 100 පාරක් කියන්න බලන්න. අවසෙ පිස්සු වෙටෙනවා. සමහර අපේ පුරුද්දකුත් තියෙන මොන හරි වැරද්දක් වුණාම ඔයාට පිස්සු කියන එහෙම කියන්න එපා. මනුස්සයෙ පිස්සු වෙටෙනවා. ටික ටික දවසක් කියාම කියාම මේ මහත්යාර වුණත් එහෙම දිගට කියන්න එපා. ඔයාට පිස්සු ධනෙ කියලා. උ පිස්සු වෙටේ. ඈ ඔගල කියන්නේ තත්වාරූපමය. දරුවන්ට වුණත් කියන්න එපා මෙයා හරි මුරණ්ඩුයි මෙයා හරි මුරණ්ඩුයි කියලා කියන්න එපා. කියන්න අපේ දරුවා හරි හොඳයි අකීකරුයි, නමුත් ඒ වුණාට කියන්න ඕන කීකරුයි මෙයා හරි අම්මා තාත්තා කියන දේ අහනවා කියලා. අර එහෙම ප්‍රසිද්ධියක් දුන්නහම ඒ විදියට හැදෙනවා. මම දවසක් ඔය මේ පොඩිම කාලේ අවුරුදු 8 9 10 වගේ කාලේදී මම ඔය පත්තර කෑල්ලක් හම් වෙලා මේ ඉංග්‍රීසි පත්තරයක් එහෙම බල බල හිටියා. රූප බලන්න එක අපේ අම්ම කියා අපි ළඟාපු මිනිස්සුන්ට අපේ පුතාට ඉංග්‍රීසි පත්තරයක් කියන්න පුළුවන් කියලා. හරි ලැජ්ජාව කියන්න කිව්ව නැහැ හෙඩ්ලයිට් එකේ. හැබැයි ඉතින් හිතට අදහසක් එනවා. අතනේ නම් එනම් මේක ඉගෙන ගන්න ඕන කොහොමද? ඈ මේක ඉගෙන ගන්න ඕන මම කොහොමද ඉගෙන ගන්න ඕන කියලා අදහසක් එනවා. ඒ කියන්නේ යමෙකුට දෙන ප්‍රසිද්ධිය තමයි යාත්මී ජීවිතය තුළ ප්‍රකට වෙන්නේ. ආගම් වලින් විතර මිනිස්සු මුලා කරලා නැහැ මේ ලෝකෙ කිසි කෙනෙක්. ආගම් තමයි පළවෙනි කණ්ඩායම මිනිස්සු මුලා කරවන. දෙවෙනි කණ්ඩායම තමයි දේශපාලකයෝ. දේශපාලකයෝ කිව්වම විප්ලවකාරයෝත් ඒකට අයිති. කොහොම හරි සමාජ පාලනයට පාත් වෙන පිරිසක්. ඒගොල්ලන්ට ඕන ඇත්ත වශයෙන්ම තමන් අර යම් විශේෂ ආකාරයක වැජබෙන්නනේ ඕන. ඒකටනේ කඩාගෙන බිඳගෙන විනාශ කරගෙන යන්නේ ඒකටනේ. දෘෂ්ටිගතයි. නම් බුදුහාමුදුරුවෝ එහෙම කඩාගෙන බිඳගෙන විනාශ වෙන දේ කරගෙන ගියේ නෑ. පුජ්‍යල අවශ්‍යතාවය හොයාගෙන ලෙඩුන්ට බෙහෙත් දුන්නා වගේ වැඩක් කළේ. අද දෙන්න කිව්වහම මේ වික්ෂුන් වහන්සේලා රණ්ඩු වෙලා ඔබ වහන්සේ අපේ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න එන්න එපා කියලා බුදුහාමුදුරුවෝ පාර්ලිය ගිවන්නේට වැඩියා. බුදුහාමුදුරන්ට මේක මමංකාරයෙන් කරන වැඩපිළිවෙලක් නම් ඒවලෙම පන්සලෙන් ඒගොල්ලෝ නැරපලා මේක මගේ තන මම කියන විදියට ඉන්නෝ කියලා වැඩ කරන්න තිබ්බා. ඇත්තටම බැරිද එහෙම කරන්න? ඈ ඕනම් රජතුමාට කතා කරලා ඉවරලා මේගොල්ලෝ බන්ධනාගාරගත කරන්නත් තිබ්බා. අනේ නේ උන්වහන්සේ එහෙම දෙයක් කරේ නෑ. පුජ්‍යල අවශ්‍යතාවයක් ඉෂ්ට කරපු කෙනෙක් සමාජයේ. නිසා අපිත් එහෙමයි. අපිට යන්න ගමනක් නෑ. අපිට කිසිම ආගමික තරහකුත් නෑ, ජාතික තරහකුත් නෑ. අපි මේ කියන්නේ පේන දේ, අපිට දැනෙන දේ කියන්නේ ඔබ විමර්ශන බුද්ධියෙන් ගතානුගතික නොවි බලන්න ඕන ඇත්තද කියලා. එක එක එකට දෙයකට තුනකට නෙමෙයි. දැන් අපේ අයට ඔය විකාල භෝජනාව ගැන මම පව්වේ දවසේදි කිව්වා. මේ තනෝකා ඉදීම සීලයක් නම් ඒ සීලය වැඩියෙන්ම ඉෂ්ට වෙන්නේ ඉතියෝපියාව, මේ මොංගෝලියාව නෙවෙයි, ඒ වගේ රටවල් වල කියලා. ඒ නිසා තුන් එළම කන්න නැහැනේ. එතකොට බොරු කීම් නොකී ඉදීම සීලයක් නම් ඒක වැඩියෙන්ම ඉෂ්ට වෙන්නේ ගොළුවන්ගෙන්. අය ඉක්මනට නිවන් දකින්න ඕන. මේ වැරදි විදියට අපි ගන්නවා. ඇසත්තු නමුත් අන්ධෙක් වගේ ඉන්නේ. ඒක වරහනේ ගාන්ධේ වගේ හිටියන ඉවරයිනේ. ඈ කන් ඇත්තු නමුත් බීරෙක් වගේ ඉන්නේ. ඉතින් බීර ගොළු බීර හොඳයිනේ. එහෙම කතාවක් නෙමෙයි එතන කතා කරලා දෙන්නේ. එතන වෙනම සත්‍යයක් තියෙන්නේ. නමුත් ඉතින් අපේ මිනිස්සුක වැරදි විදියට ගන්නෑ. ඔය පෙන්නන්නේ, ඔතන ඔය පෙන්නන්නේ රහතන් වහන්සේගේ මනස. රහතන් වහන්සේගේ මනස ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. කොච්චර ඇහුවත් ඇහෙනවා නැත්තේ නේ. හොඳින් අහනවා. දැන් අපේ මිනිස්සු ඉන්නේ අහන්න නැතුව ඉන්න හදනවා. අහන්න නැතුව ඉන්න කියොත් එහේක මෝඩකමක්. දකින්න නැතුව ඉන්න හදනවා. එහෙම ඉන්නපයි ඒක මහා මෝඩකමක්. හොඳට බලන්න, දකින්න. දැන් ඔබට කියන්න පුළුවන්ද මේ මම අඹ ගෙඩියක් පෙන්නලා ඔබට අහනවා මේකේ රස මොකද්ද කියලා. කන්නද රස කියන්න පුළුවන්? කහලා බලන්න ඕනේ. ඒ නිසා ජීවිතේ ගොඩක් දේවල් මිනිස්සු විඳලා බලන්න ඕන මොකද්ද තත්ත්වය කියලා. දැන් සෑම බුදුවරයෙක්ගේම න්‍යාය තමයි ඒ සියලු බුදවරු යුග ජීවිතයටපත් වෙලා දරුවෙක් ලබනවා. ඇයි ඒ? ජීවිතේ පූර්ණත්වයට පත්වන්නේ එතනින්. ජීවිතේ පූර්ණත්වයට පත්වන්නේ එතනින්. එතකොට විදලා බලන්න ඕන ලෝකේ අපේ මිනිස්සුන්ට නොවිද බලන්න කිව්වහම කොහොමද ඒක හරියට මේ අඹගෙඩිය මේ සුඩේ තියන් කියනවා මේකේ රස. එක්ක මං විතරක් මේක කාලා කියනවා මේක තිත්තයි. කන්න නම් එපා. අයිති අර මිනිස්සු කටට කෙල වුණා බලාගෙන ඉන්න. ඇත්තට මොකද තිත්තක් දන්නේ නැහැ නේ. වැන් රහක් දන්නේ නැහැ. කියලා. ඇඟලා තියෙන්නේ. වැරදි විදියට පඩලවල ගත්තට පස්සේ ශාලහානිය. පොඩිම කාලේ පැවිදි බිව්මියටපත් වෙන ගැඹුරු සද්ධර්මයකුත් නැහැ, ජීවිත අත්දැකීම් සමුදායකුත් නැහැ. එවැනි පිරිසක් නාලිකාවල් වලට ගිහින් බණ කියනකොට කොහෙද යන්නේ මල්ලේ පොල්. උන්වහන්සේ දන්නේ නැහැ උන්වහන්සේ කියන දේ තේරුම. ඒ දේ මමත් කළා මුල් කාලේදී. ඈ ඔය කියන ප්‍රවෘත්ති මේක බොහොම දාර්ශනික වැඩ පිළිවෙලක්. ගතානුගතික හරි ආගමානුකූල හරි පාරම්පරික අනුකූලව සිද්ධ කරන දෙයක් නොවේ. ඒක හොඳින් තේරුම් කරගන්න ඕන. දැන් ඔබ මේ දේශනාව තුළින් ගත්තේ මොකද්ද? මාත් ගත්තේ අර සිතවිල්ල පාසා බිඳි බිඳි බිඳි බිඳි යනෝ බලන්න ගත්තා. ඈ ආ එහෙම නැත්තම් මොකක්වත් නැතුව නිකන් ඉන්න කියලා නේ කිව්වේ. ගන්න එපා මේ දේශනාවෙන් කිසි දෙයක් ගන්න එපා. මේ දේශනාව උපයෝගී කරගෙන ඔබ ළඟ තියෙන දෙයක් හලන්න. ඒක හොඳට මතක තියාගන්න, ගැඹුරින්ම හොඳට මතක තියාගන්න. මේ දේශනා ඇසුරෙන් ඔබ ළඟ තියෙන දෙයක් හලන්න. මේ දේශනාව තුලින් යමක් ගන්න එපා. ඇයි ගන්න එපයි කියලා මං කියන්නේ? ඔබ ගන්න, ඔබ ළඟ තියෙන දෙයක් හලන්න. හලන්න උපයෝගී කරගන්න ගන්න. ගන්නවා කියලා කියන්නේ දෘෂ්ටි වශයෙන් ගන්න එපා කියන එකයි මම කිව්වේ. එහෙම නැතු දේශනාව ගන්න එපයි කියලාත් ඊට පස්සේ හිතන්න පුළුවන්. දෘෂ්ටි කරගන්න ගන්න එපා. පිරිසිදු කරගන්න මේක ගන්න. මේක පිරිසිදු කාර්යයක් හැටියට ගන්න. දැන් අපි කියනවා හෑන්ඩ් වොෂ් වගේ, ෆේස් වොෂ් වගේ දේවල් ගන්නවනේ. ඒකේ ස්වභාවය මොකද්ද? ඒක යුදා පිරිසුදු කාරකයක් හැටියට ඒක යුදාගෙන ඒකත් එක්කම අපි සෝදලා දානවා. දැන් අපි පිරිසුදු කාරකෙත් නැහැ අපේ ඇතේ, මේ විෂ ද්‍රව්‍යයක් නැහැ අපේ, කුණු ද්‍රව කුණුත් නැහැ, දෙකම නැහැ, දෙකම අස් වෙලා ගියා. අන්න ඒකයි තේරුම ගන්න පිරිසුදු කාරකයක් හැටියට. ඉතුරු වෙන ඕනම දෙයක් දෘෂ්ටිය. අශේෂ විරාග නිරෝධයිනේ. අශේෂ විරාග නිරෝධයි. සියලු දෙයින්ම නිදහස් වෙනවා. සියලු දෙයින්ම නිදහස් වෙනවා. ඇලීම්, මැඳීම්, ගැටීම්, පැතීම්, අතීත, අනාගත, වර්තමාන සියල්ල නිදහස්. දැන් සමහර අය කියනවා මේ රහතුන් වහන්සේලා වර්තමාන ජීවත් වෙන්නේ කියලා. මොන බොරුද? වර්තමාන ජීවත් වෙන්නේ නැහැ උන්වහන්සේලා. වහන්සේලා අකාලිකව ජීවත් වෙන්නේ. තුන් කාලයටම නැහැ. කිසිම කාලයක ජීවත් වෙන්නේ නැහැ. දැන් අපේ අය කියන්නේ හැම කල්හිම ජීවත් වෙනවායි කියලා. එහෙම කියන්න බෑ. හැම කල්හිම විපාක දෙනවායි කියලා නැහැ. ධර්මයේ අවබෝධයේ තියෙන නිර්වාණ ධර්මයේ තියෙන හැම කල්හිම තියෙනවා අකාලිකව. හැම කල්හිම අවබෝධ කරගන්න පුළුවන් නිසා අකාලිකයි කියලා කිව්වත් කාලෙන් තොරව තමයි හැම කල්හිම තියෙන්නේ නිවන් ධර්මය. කාලෙන් තොරව හැම කල්හිම නිර්වාණ ධර්මය තියෙනවා අකාලිකව. නුවණට සම්බන්ධ ගමනක් තමයි නිවන් මඟ. ඒක නිතරම අපේ සිහි කටයුතුයි. නුවණින් සිතනවා කියලා දෙයක් සිද්ධ වෙනවා සිතීමේදී. නුවණින් තොරව සිතනවා කියලා කකුත් සිද්ධ වෙනවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින්. දවුන කතා කරන කොටත් එහෙම තමයි. ඈ අයෝනිසෝ විදියටත් කතා කරන, යෝනිසෝ මනසිකාරයනුත් කතා කරන. කට විතර වේගෙන් ප්‍රඥාවන් දියුණු වුණා නම් මේ වෙනකොට රහත් වෙලා. එනිසා අපි නිතරම ඉස්සරහින් ගමන් කරන්න ඕන නුවණ. නුවණ ඉස්සරහින් ගමන් කරන්න ඕන. කට පස්සෙන් හැදුණා නම් මිනිස්සුන්ගේ හොඳයි කියලා හිතනවා. නමුත් ඉස්සරහින් තිබ්බට ඒක ඉස්සරහින් පාවිච්චි කරන්න එපා. මොකද කට ටිකක් ඉහළින් නැහැ තියෙන, ඊටත් ඉහළින් ඇස් දෙකක් තියෙන, ඊටත් ඉහළින් තමයි මොලේ තියෙන්නේ. ඉස්සල්ලම මොලේ පාවිච්චි කරලා ඊළඟට ඇස් දෙකෙන් බලලා ඊට පස්සේ නාහෙන් හුස්ම ගන්න එක අමතක කරන්නේ නැතුව අරගෙන කතා කරද්දී සමහර අයට හුස්ම ගන්න අමතක වෙනවා. කතා හෝ ගාල යනවා. ටික වෙලාවක් ගිහලා තමයි හුස්ම ගන්නෙ. ඒ නිසා ඊළඟට තමයි අපි කටින් කතා කරන්න ඕන. වචනෙන් ලොකු මිනිස්සු වෙන්න හදන අය අපි සමාජයේ ඕන තරම් දකලා තියෙනවා. එක මනුස්සයෙක් කිව්වා මට ඉස්සර මේ වගේ කාර් එකක් තිබ්බා. ඉතින් අනිත් මනුස්සයෙක් කිව්වා මටත් ඒ වගේ කාර් එකක් තිබ්බා. ඒ වගේම කී කියා යනකොට අනිත් මනුස්සයට උවමනා වුණා මේ මනුස්සයා කොහොම හරි මේ ඇත්ත වැඩි දෙයක් කියන්න ඕනේ කියලා. දැන් මොනවා කිව්වත් මෙයාටත් ඒ වගේම දේවල් තියෙනවා. ආලාභයක් කිව්වොත් එයත් කියනවා මට මෙච්චර ආලාභයක් වුණා කියලා. දැන් ලක්ෂ 5ක් ආලාභ වුණා කියලා කෝක් කියනවා මට. ඉතින් ලක්ෂ 10ක් ආලාභ වුණා මෙහෙම වාහනයක් අරන් කියලා එයත් කියනවා. ඉතින් අවස්ථාවකේ මනසේ දවස වේලාවක කියනවා හරි වැඩේන උනේ මොරටුවේදී මේ මගේ ලොරියට මිනිස්සු දෙන්නේ කැට වෙලා මලානේ කියලා. අර මනුස්සයෙක් කියා පිය මගේ වාහනේ දෙන්නේ කැට වෙලා මලා කියලා. කිව්වට පස්සේ ඉස්සෙල්ලා මනුස්සයා කියනවා ඒ මගේ වාහනේ වුණාට මම නෙමෙයි වෙලා ඩ්‍රයිවින් කළේ වෙන කෙනෙක් කිව්වා. අර මනුස්සයා ඒකට කල්පනා කළා දැන් අර මනුස්සයා තමයි එතකොට මනුස්සය මරපු කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ වචනෙන් ලොකු අය වෙන්න හදන අය තමන්ගේ හීනමානයක් තියෙනවා. ඒ මානය පෑගෙනවට කැමති නෑ. හැමතිස්සෙම ඉස්මතු කරලා තියාගන්න කැමති. මිනිස්සු දුප්පත් කමෙන් කියන එකෙන් තෙරපෙනකොට මිනිස්සු පුළුවන් තරම් පෝසත් වෙලා වගේ ඉන්න බලනවා. සමාජගත වෙන්න බලනවා. ඊළඟට තමන් ප්‍රඥාවෙන් හීන නිසා පුළුවන් තරම් බුද්ධිමත් කෙනෙක් කියලා පේන්න උත්සාහ කරනවා. එහෙම ගතියේ ස්වභාවය තුළ ඉන්නවා. ඔය ගොඩක් ස්වභාවික ලස්සනෙන්ම ස්වභාවිකවම ලස්සන ජීවිතේ ටිකක් අඩු වුණාම ඒගොල්ලෝ වැඩිපුර ලස්සනට ඉන්න හීන මවනු වැඩ කරනු ස්වභාවයෙන්ම ලස්සන තියෙන ඇයි ටිකක් එච්චර ගානක් නැහැ පාඩුවේ ඉන්න ස්වභාවයෙන්ම ධන සම්පත් තියෙන ඇයි ටිකක් ඒගොල්ලන්ට ගානක් නැහැ ගණන් ගන්න නැතුව ඉන්න අනිත් අය කොමාරි ඒ ගැන පුදුම ආඩම්බරයක් සතුටක් විඳිනවා. ඒ වගේම මිනිස්සු හැමතිස්සෙම අපි උත්සාහ කරන්නේ මේ මමත්වය ඉහළට නන්වාලා තියෙන මේ සමාජය තුලින් අපි සාඩම්බර බව විඳින්න. එක්කෙනෙක් කිව්වා මේගොල්ලන්ගේ වෙඩින් එක ගන්න ඕනේ කිව්වා ලොකුවට. මං හොයයි ඇයි ඔච්චර ලොකුවට ගන්න ඕන වෙලා තියෙන්නේ කියලා. ඒ වන් නෑ යන්න තරු විසි වෙන්න ගන්න ඕනේ. මං කෝ මේක මාර වැඩ මේවා ඥාතින්ද තරු විසි වෙන්න නෙමෙයි ගන්න ඕන. තමන් කැමති විදියට මේ සතුටක් දැනෙන විදියට මේ තමන්ගේ ආකල්පය. මෙයාට ඕනේ නෑ තරු විසි වෙන්න ගන්න. ඉතින් මොකද්ද මේ මානසිකත්වය? මේ තමයි මෝඩකමේ අඥානකමේ දුබලකමේ හීනකමේ දුර්වලකමේ ඔය ලක්ෂණ. අපි සෙරප්පු දාන්න ඕන කකුල් දෙකේ පහසුවට. නමුත් සමහර අය මෝස්තරේට අපහසුවෙන් සෙරප්පු දෙක දාන්න යනවා කරකට හැදි හැදි. ඇඳුමක් අඳින්න ඕන ජීවිතේ පහසුවට තමන් කැමති වර්ණයෙන් තමන් තනට සුදුසු විදියට තමන්ගේ හිතට ගැළපෙන විදියට. ඒකේ මහා අපහසුතාවයක් විඳින්න ඕනේ. වාහනයක් ගන්න ඕන තමන්ගේ වැඩ කරගන්න පුළුවන් පහසුව සහ ඒව ගැන හිතලා. එහෙම නැතු ලෝකේ ගන්න වාහන ගන්න උවමනා නැහැ. තමන් ගෙයක් ගන්න ඕන තමන්ගේ අවශ්‍ය කරන වටපිටාව සහ අවශ්‍ය කරන වැඩ කටයුතු ටික සාර්ථක කරගන්න පුළුවන් වටපිටාවක් ඇතුව. පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් ඇතුව. ඒකයි ජීවිතය කියන්නේ. අරව ඔක්කොම පුස් දේවල්. ඒ පුස් දේවල් නිසා තමයි අද තියෙන්නේ. ඒ නිසා අවශ්‍ය දෙයක් අවශ්‍ය විදියට කරන අවශ්‍ය වෙලාවකදී අවශ්‍ය කෙනෙකුට පිහිට වෙන සමාජයක් තමයි අපිට ඕන. නමුත් අවශ්‍ය වෙලාවට මිනිස්සු නැති චාලිත්‍රයට පමණක් වැඩ කරන සමාජයක් අපිට තියෙනවා. අවුරුද්දට හැමෝම ගිහින් පුළුවන් තරම් මල් ගුණ දෙදී වැඳ හැමෝටම යනවා. හොඳයි අවුරුද්දට එහෙම කරන එක. ඇත්ත වශයෙන්ම මව්පියන් වැඩිහිටියන් ඒ වගේ අයට අපි අවුරුද්දට ගිහිල්ලා දන ගහලා වැඳලා ඊට පස්සේ අවුරුද්දෙම නොබල ඉන්න එක නෙමෙයි වැදගත්. ඔයගොල්ලන්ට අවශ්‍ය වෙලාව කොතෙන්දද අන්න එතෙන්දී අපි යාට පිහිට වුණොත් අන්න ඒක තමයි අවුරුද්ද. ඒක තමයි වෙන්න ඕන. එදාට තමයි බලන්න යන්න ඕන. එදාට තමයි උදව් කරන්න ඕන. එහෙනම් මේ බඩ පිරලා ඉන්න මිනිස්සුෙකුට කවණකේ තේරුමන්නේ බඩ කිනි වුණහම එතෙන්දී ඒ පිහිට වෙන්න ඕන පුළුවන් නම් එච්චරයි. දැන් මේ පෙන්වුවේ පුහුදුන් මනසේ ලක්ෂණ ටිකක්, දුර්වලකම් ටිකක්. මේ දුර්වලකම් ඔක්කොම තියෙන්නේ අවිජ්ජා පත්‍යා සංඛාරා. ඒ අවිද්‍යාවෙන් අගයක් නැති දේවල් වලට අගයක් දීලා තියෙනවා. අපි සදහම්මල් කියන කුඩා පොතේ සතහන් කරලා දෙන්න මේ ලෝකේ කිසිදු අගයක් නැත. අගයක් ලබා දී ඇත්තේ මිනිසා විසින්. මේ ආකල්පමය, සංස්කෘතමය, ආගමික මොන විදියකින් හරි අගයන් ලබා දෙන්නේ මනුෂ්‍යයා විසින්. මේ ලෝකෙට බිහි වෙන්නේ ස්වභාවික සත්වයේ, මනුෂ්‍ය සත්වයේ. එතන ඉඳලා ඒ සත්වයා බෞද්ධ කරනවා, අබෞද්ධ කරනවා, නොයෙකුත් දේවල් කරනවා. මේක හරි දෙයක්, අවාසනාවන්ත දෙයක්. නමුත් යම් කිසි වීර්යවන්ත ඥානවන්තේ අර ලෝකයා විසින් දාපු අරමුණු තමා විසින් ඇති කරගත්ත සංකල්පමය ගුණයනොත් ඉක්මවා කලාතුරකින් කෙනෙක් දකිනවා. මේ පහුගිය දවසක මහත්මයෙක් කියලා කිව්වා, මේ ඇමරිකා විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙක්ගෙන් අහවලු ඔබ දෙවියන් වහන්සේ ගැන මොකද කියන්නේ කියලා. මේ මනස ලස්සන උත්තරයක් දෙන්නලු. දෙවියෙක් ඉන්නවයි කියලා ඉතින් මගේ ඔළුවට දැම්මොත් දෙවියෙක් ඉන්නවා. දෙවියෙක් නැහැ කියලා මගේ ඔළුවට දැම්මොත් දෙවියෙක් නැහැ කිව්වලු. ලස්සන උත්තරය. ඒක තමයි අත කතා. ඒ නිසා තමයි දැන් මේ වෙනකොට ඇමරිකාව මුදුදහම් ගවේෂණය කරන පිරිසක් බවට පත් වෙලා දැන් ඒක හොයාගෙන යනවා. ප්‍රඥාව මෝදු වෙන්න සත්‍ය ඒ ප්‍රඥාවන්තය තුළ රැකෙනවා. ප්‍රඥාවන්තය තුළ රැකෙනවා. ඒකයි. සමයත විශේෂයෙන් මේ ප්‍රතිලාභය ලබන්න යාව ජීව සමාජිකත්වයේ දරලා ඉන්න පිරිස. එසව අනිවාර්යෙන් දකින්න ඕන අප්‍රමාදී. ඔබේ මරණයට සහතිකයක් දෙන්න බෑ. ඔය වෑර් කෑවි ලක්ෂ කෝටි ගාණක් ඕකස්සේ තියෙන. ඔයින් එකක් හිර වුණොත් ඇති. ඈ මේ ඇහි දින විශාල ශෛල ප්‍රමාණයක් ඔය එකක් කොහෙන් හරි හිර වෙච්ච ගම හැපේ නැතු යනවා. බ්ලොක් එකක් ආවා. මොලේ දින නහර පාසිය ගොඩාක් මේ ඉතින් ඒවයින් එකක් මේ වෙච්ච ගමන් නී යනවා. බයානකයි. ඊට පස්සේ ඉතින් බාහිර උපද්‍රවය මේව උපතෙක් වුණා. මොනවා වුණාද? ඒ නිසා විශේෂයෙන්ම මේ දර්ශනේ සොයා යන්න, පරේක්ෂණය කරන්න, ප්‍රදීපන්න ගවිස්සත ප්‍රදීපය සොයා යන්න, නිර්වාණය සොයා යන්න. ඔබ මමත්වේ නෙමෙයි හොයන්න ඕන. මමත්වේ ඉතින් හොයන්න දෙයක් නෙමෙයි. ඔය දැනෙන ටික මමත්වේ. මම මේ උත්සාහ කරන්නේ මමත්වේ හොයන්න කියලා මේ අපේ උදෙත් ඇවිල්ලා මහත්මයා කිව්වා. මම හොය ඉතින් මමත්වේ හොයන්නේ මොකද්ද? ඔය දැනෙන්නේ මමත්වේ නෝ තියෙන්නේ. ඔය දුක හිතෙන්නේ, සතුට හිතෙන්නේ, ඔය ඇහෙන්නේ, ඔය ඇහෙන්නේ, ඔය දැනෙන්නේ, ඔය හැඟෙන්නේ, ඔය ඔක්කොම ටික මමත්වය. වෙන දෙයක් නැහැ. වෙන දෙයක් නැහැ. ඔබට දැනෙන්නේ නැති දේ මොකද්ද? නිර්වාණය. හැඟෙන්නේ නැති දේ මොකද්ද? නිර්වාණය. නිර්වාණය යනු වචනයක් ඇති දෙයක් නැහැ. නමක් නැහැ. නිවනට නමක් නැහැ. අපි නිකන් අර වාන නැති කියන එකෙන් අදහස් වෙන්නේ ඒක. එහෙම නැතුව නිවනට නමක් නැහැ. වාන නැති අවස්ථාවක වාන කියන්නේ බැඳීම. බැම්ම. ඔය තියෙන වැව්වලත් වාන දානවා කියලා කියන වාන. කියන්නේ කිසිම වෙන බැම්මක් තියෙනවා. බැඳීම් නැති අවස්ථාවකට අපි කියනවා නිර්වාණ. බැඳීම් නැති. විශ්වයේ අනන්තයි. එතකොට බුදු ගුණ අනන්තයි කියන්නේ ඒකයි. උන්වහන්සේට ගුණයක්වත් අගුණයක්වත් නැහැ. ගුණයක්වත් අගුණයක්වත් නැහැ. බුදු ගුණ අනන්තයි. රහතුන්ගේ ගුණ අනන්තයි. ගුණ අනන්තයි කියන්නේ අපේ අය හිතන්නේ මේ ඕන කෙනෙකුට මේ නටවන්න පුළුවන් රූපඩයක් වෙන්න කියලා. එවුවහම් වෙන්නේ ඈ සියලු දෙනාගේ මාගේ කයිතීන් ලබා දෙන්න ඕන කියලා හැම එකම බුදුහාමුදුරු කිව්වේ නෑ. බුදුහාමුදුරු දේශනා කළේ මිත්‍යා දෘෂ්ටික සම්මා දිට්ඨික කරන්න ඕන කිව්වා. දැන් අපේ අය ඉන්නේ අන්තගාමිනේ අර කිව්වාගේ බහුගාමි කියන්නේ මොකද්ද? සියලු දෙනාගේ මාගම් එකයි කියලා. ඇත්ත වශයෙන්ම සිංහල මොඩයා කිව්වට පවු නෑ. ඒක සම්පූර්ණ ඇත්ත. දැන් මම පහුගිය දවසේ අහුවා මේ බෞද්ධ රටවල් ටික සියෙන් මේ විශේෂයෙන් මේ තේරවාදී බෞද්ධ රටවල් ටිකද මම මහා කැතනම් ටිකක් තියෙන්නේ. ලංකාවේ මිනිසුන්ට මොඩියෝ කියනවා. තායිලන්තේ මිනිසුන්ට සුදුවලි කියනවා. වයිට් ටෙලිෆෝන් කියනවලු. එහෙනම් උන්ට මුලේ නැහැ කියලා කියනවලු. ඉතින් මේ ඊට පස්සේ හරෙන් අර බලව බුර්ම වගේ රටවල් මන්දාරිද්‍රතාවයන ප්‍රශ්න කොටිකුණු ඊට මේ මිනිස්සු දුක් විඳිනවා. බුද්ධහම කොයි මහත් දැන පරද්දගෙන තියෙනවා. ඒක හේතුව ප්‍රධාන සිද්ධාන්තේ වෙන මොකක්වත් ඕනේ නැහැ. තර්කය මාර්ගඵල නිර්වාණ නැත. අතුරු දහන් වෙලා ඇත. ඉතින් ඒක තමයි මේ හදන්න හදන්නේ. මේ මෝඩ තකතිරු මිනිස්සු එපා මේකට. දැන් මෙහෙම කිව්ව ගමන් හිතන්නේ අයියෝ ඔය හැමදෙරට මාර්ගඵල නැහැ. ඇයි? ආ තකතිරුව කියලා කිව්වනේ. ඇයි ඒක හොඳ නැති වචනයක්. මට කොයි වචනෙත් එකයි. මට ඕකකින් කන්නේ අනිත් එක මට වමනවන්නේ මට ඕන මේ මිනිස්සු සමහර රිද්දන්න ඕන තැන් කොනිටල රිද්දන්න. ඒ නිසා කියන්නේ හැබැයි මේ මගේ වේගෙ පිට කරගන්න කියනවා නේ. මට ඇත්තෙන් ඕන සමහරලා රිදවන්න මිනිස්සු. ඇයි? තුවාලයක් ඉතින් රිදෙන්නේ නැතුව වෙන බෙහෙත් දාන්න බෑනේ. තුවාලේ හොඳ වෙන්නේ නැටි කර රිද්දලා දාන්න ඕන බෙහෙත. රිද්දලා දානවා කියන්නේ ටික හාරලා මේ නරක දේවල් තියෙන තැන් මේවා කපලා අයින් කරලා සරව අයින් කරලා හොඳට බෙහෙත් දාන්න ඕන දානවනะ. ඉස්පිරිතාලෙන් දැම්මොත් දවස් දෙකයි පෞද්ගලික තැනකින් දැම්මොත් එහෙම මාස එකමාරක් විතර බෙහෙත් දානවා. ඇයි මනුස්සයෝ රාම් වෙන්න වෙන කීයක් හරි. හැබැයි රිද්දන්නේ නැහැ. ඒ නිසා මේ දේ තමයි අවදි කරන්නේ. ඔබ නිවෙස්වලදී පුළුවන් තරම් අහන්න, විශේෂයෙන් පරීක්ෂණය කරන්න, ගවේෂණය කරන්න, අනිකුත් ප්‍රශ්න බාධක ඔළුවට ඒවි, ඒ එන දේවල් මැඩපවත්තන්න, අභිභවා යන්න ඔබ විශාල නෞකාවක් වගේ වැඩ කරන්න. අසෙ එන්නේ නැති කාටද? ඔක්කොම විසඳලා ඉවර කරන්න බෑ. ඈ මෝදේ රළ ඉවරුනහම නාන්න හිටියොත් එහෙම මාන වැඩක් වෙන්නේ. හල දෙයිදි මිනිස්සු මෝදේ නාලේ ඉන්නේ. සුලිසුවක් නැති වෙන්න, දේසුලි නැති වෙන්න, ඈ රළ නැති වෙන්න, නෞකා දාන්න හිතාගෙන හිටියනම් තාම නෑ හැදෙන්නේ. ඒව බිනගෙන යන නෞකා හැදුවා. ජීවිතේ ප්‍රශ්න තියෙනවයි කියලා, ගැටලු තියෙනවයි කියලා ඉවරලා මේ සමාජයට මුහුණ නොදී ඉන්න කටයුතු කරන්න බෑ. ඒව මනාව දමනය කරගෙන යන්න පුළුවන් බලයකුත් තමයි ළඟ තියෙන්න ඕන. විශේෂයෙන් මනස තුල එසා මායාවේ තියෙන දේවල් ඔබ හොරකම් කරගෙන එහෙ මෙහෙ දුවන්න එපා. හොරෙක් වෙන්න එපා. මායයට අයිති දේවල් මායයට දෙන්න. ඔක්කොම දෙන්න. මායය එක එක වෙලාවට ඇවිල්ලා කියයි. ඔය ශරීරය මගේ කියයි. ඒක මායයට දෙන්න. අද තියාගන්න දන්නාසේ. ඒක ඔයාට ඕන වෙලාව ගෙනියන්න මට කමන්නේ. ඒක මගේ නෙමෙයි. ඈ ඊට පස්සේ ඔය සිතුවිලි ඔය අරමුණු ඔක්කෝ මගේ දේවල් ඔස්සේ ඝෂ්ඨණය කරලා මගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියනවා උ දේවල් ඔබ ආශ්‍රය කරන්නේ ඔක්කෝ මගේ නිමාරයගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කෝ මාරයගේද? එයා කියනවා ඔය මගේ අරමුණු ටිකක් ඔයා හදාගෙන තියෙන. ඒ ටිකක් දෙන්න. මාර පරාජය කරන්නේ ආර්ය ශ්‍රාවකේ. මාර වසඟේ ඉන්නේ පුදුම් සත්වයෝ. මාරයාගේ දේවල් මගේ කියලා හිතන් ඉන්න. එතකොට මේව මගේ නෙමෙයි කියලා හිතුවහම මම ඉතුරු වෙනවනේ සාපේක්ෂිත. මේව මගේ නෙමෙයි කියලා නේ බෞද්ධ හිතන්න පුරුදු වෙලා තියෙන. ඒක මහ වැරදි වැඩක්. සාපේක්ෂිත මම ඉතුරු වෙනවා. එතකොට මම කාගේද? එතකොට මම තමයි. එතකොට මගේ නෙමෙයි කියලා හිතන තැනම මමත්වයක් තියෙනවා. එතකොට ඒක මෝඩකමක්. ඒක එන මමත්වයේ ඉක්මවා ගියපු තැන කිසි දෙයක් මේවා මගේ නෙමෙයි කියලා පේන්නේ. මේවා මගේ නෙමෙයි කියලා හැඟෙන්නේ. ඒ උත්තමයන්ට බොහෝම ලස්සනට මේ සම්මුතියේ ක්‍රියාදාමයේ පරමාර්ථයක් කරගන්න නැතුව, පරමාර්ථයේ සම්මුතියට පටලවා ගන්න නැතුව ලස්සනට වැඩ කරන්න පුළුවන්. ඒකනේ ඔච්චර අනුරාධපුර යුගයක් ගොඩනැගුණේ. බුදුහාමුදුරන්ගේ ශාසනය වේගෙන් පැතිරිලා ගියේ. අර දෙමළ හාමුදුරු කෙනෙක් ලංකාවට ඇවිල්ලා පුහුදුන් මේක විකෘති කරපු දවසේ ඉඳලාම සුන්නන්තු හිලි වෙලා ගියා. සිංහල අපි හරුප ලියලා තියාගෙන හිටියද නැහනේ. ඒ ඔක්කොම එකතු කරලා පිච්චුවා. මේ සිංහල අපි අපිට වින ගන්න දේවල් අපි ලියලා තියාගෙන ඉන්නවද නැහනේ. ඒකනේ වැඩි. ඊට පස්සේ මොකද වෙන්නේ? කම් කියන එකේ අර්ථය ගෝ කියලා දැම්මා. ගෝ කියන එකේ අර්ථය කම් කියලා දැම්මා. දැන් මිනිස්සු යන්න ඌමනා වෙනකොට කම් කියනවා, එන්න ඌමනා වුණාම ගෝ කියනවා. ඒ නිසා වචනයක් කියන්නේ යථාර්ථයක් ඇති දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය කරන්නේ ලෝභ ද්වේෂ මෝහ නැති කරන්න ඕන. විශේෂයෙන් ඇමරිකාව, එංගලන්තය එකතු වෙලා කියනවා ඊට පස්සේ මෙහාට ලං වෙන්න කියන එකට මෙතන් පටන් ගෝ කියා යන වචනය ආමන්ත්‍රණය කළ යුතුය. කියපුවා ඉතින් මිනිස්සු ගෝ කියනවා. දිව යන්න, එහාට යන්න, එළියට යන්න කියන වචනයට ඔබ අද සිට කම් කියා ආමන්ත්‍රණය කළ යුතුයි කිව්වා මිනිස්සු. ඔව්, එළියට යන්න කියලා කියන්නේ මේ ඇතට යන්න කියලා කියන්නේ කම් කියලා කියන ගෝ කියන අර්ථය ගොඩනගෙන. ඉතින් ඒ නිසා වචනයක් කියන්නේ අර ගවයෝ බඳින කණුවක් වගේ නිකන් කණුවක්. ඔය කණුවේ ඕන එකෙක් බඳින්න පුළුවන්. ඒ නිසා මේ මගේ නිර්වචනය හරි, අර නිර්වචනය හරි, මේ නිර්වචනය හරි කියලා මම කියන්නේ නැහැ. මොකද වචනේ කියන්නේ මහා හරි අසරණ දෙයක්. ඒ වචනේ ඔස්සේ ඔබේ ජීවිතයට ලැබෙනවා නම් ශාන්තිමත් දෙයක්. මොන වුණත් කමන්නේ, මොන ස්වරූපයකින් වුණත් කමන්නේ. ඒ කියන්නේ ලෝභ දේශ මෝහ දුර වෙන වැඩ පිළිවෙලක් ආවොත් අද විග්‍රහයට අනුව අලෝභ ආදේශ අමෝහ කියන ධර්මත් දුර වෙන අවස්ථාවක් ආවොත් අනේතර ඔබට ශාන්තියක් තියෙනවා. මොකද මෙතනින් අපි මේ උත්සාහ කරන්නේ මිනිස්සු පව් කරන පිරිසක් හරි පින් කරන පිරිසක් හරි බිහි කරන්න නෙමෙයි. ඒ යුතුයකම ලෝකයේ ධර්මතාවයක් හැටියට ඔබ ඉෂ්ට කරන්න. මනාව හොඳට, මනුෂ්‍යත්වයෙන් හරියට, නිවැරදිව, අවස්ථානෝචිතව, බුද්ධිමත්ව මේ කතා කරන්නේ. නිරෝධ සංඥාවක් ඇති කරගන්න, නිරෝධ මනසක් ඇති කරගන්න ප්‍රතිපදාව. මේක සොයාගෙන යන්න, ඔබ බුද්ධියෙන් සොයාගෙන යන්න, විමර්ශනය කරන්න. මොනවද මේ කියන්නේ? කින් කුසල ගවේසි. මොකද මේ බුදුහාමුදුරන්ගේ ලෝකෝත්තර මේ කුසලය සත්‍ය. කින් සච්ඡං ගවේසි. කුමක්ද මේ සත්‍ය? ප්‍රදීපන්න ගවිස්සත. මේ කියන්නා වූ ප්‍රදීපය, මේ කියන්නා වූ කාරණය කවරක්ද, කුමක්ද? සයයන්. සයයන්. සොයා යෑම පමණයි, විදර්ශනාව පමණයි. ප්‍රතිපatti ගන්න එපා. දැන් මගේ ප්‍රතිපatti ගන්න එපා. මං ජීවත් වෙන විදිය හරි, කටයුතු කරන විදිය හරි ඒව ගන්න එපා. ඔබේ ප්‍රතිපත්තිය තථාගතෝ සම්බත්ත ගාමිනී පටිපදං යථා භූතං ප්‍රජානාති. මේකේ යථාර්ථව දකින ධර්මයක්. සබ්බේ සංඛාර අනිච්ඡාදි යදා පඤ්ඤාය පස්සති. මෙතන යථා භූතං කියන්නේත් ඒක. යදා පඤ්ඤාය පස්සති. යථාර්ථවාදීවම ස්පර්ශ කරනවා. ඒක දැක ගන්න. ජීවිතේ දෙන්න පෙරල ගන්නවා. ධහමට පෙරලෙන්න ඕන ජීවිතේ. දැන් මමංකාරයට පෙරලිලා තියෙන ජීවිතේ ලෝකෝත්තර බවට පෙරලෙන්න ඕන. නිර්හංකාර බවට පෙරලෙන්න ඕන. හැබැයි මේ සම්මුති නිරාංකාර භවයේ කියලා කියන්නේ නම් මහා නිවට කම. හේ නිවට කම නෙමෙයි, මමංකාරය නැති නිරාංකාරකම. අපි අය හිතන්නේ හැමෝටම ඔළුව පාත් කරාම නිරාංකාරය කියලා. මොන නිවට කමද ඒක? මේවට කමක්, හැමෝටම මේ මේ ඈ අධර්මිෂ්ඨ මනුස්සයටත් ධර්මිෂ්ඨ මනුස්සයටත් ඔක්කොටම දන ගහලා වඳින්නයි, වැඩිහිටි කමට වඳින්නයි, එහෙම කරන්න යන්න බෑ. වැඩිහිටි වුණත් එයා තුළ ශ්‍රේෂ්ඨ දර්ශනයක් නැත්තම් එතෙන්ද සලකන්න අමාරුයි. ඉවසතියනවා. ඉතින් මේ සමාජගත වෙලා තියෙන විදිය වැරදි නේදහම. ඈ අපේ නිර්හංකාර වෙන්න කියලා කියන්නේ පාපිස්සක් වගේ ඕන කෙනෙකුට පයි පිහිදා යන්න කියලා. ඒකනේ අපි ගෑනු ටික පිටරට යවලා පාපිස්සක් වගේ දාලා තියෙන්නේ. සිංහල ජාතියේ විනාශයට වගකීතු ප්‍රථම කණ්ඩායම භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලාගේ විනාශයටත් වගකීතු භික්ෂුන් වහන්සේලාමයි. ඒ භික්ෂුන් වහන්සේලාගේ විනාශයට වගකීතු අර ධර්මයේ විකෘති කරපු කාලගණ්‍ය. ඒ කාලගණ්‍ය අවීචි මහා නරකයේ මේ වෙනකොට පැහැෙනවා. එන්නේ මෛත්‍රී බුදුහාමුදුරු දහසරයක් මහ පොළොවේ උපදිනකන් කොටට. පහදිවිවම ඒ වගේම මේ කියන සද්ධර්මයේ හරි තේරුම් කරගන්න නැතුව මේ සංඝයා වහන්සේලා දන දන ගතානුගතික ලෙස මේ රටේ මිනිස්සුන්ගේ මනස කඩා බිඳලා බිමට හෙලන අවිද්‍යා සහගත පෞරුෂය බිඳින ආත්ම අභිමානය නැති කරන උදවිය ඉන්නවනම් ඒගොල්ලොත් යන්නේ අපායේ. මම බහුතරයක් දන්න සංඝයා වහන්සේලා ඉන්නේ අපායේ. ගොඩාක් පන්සල්වල රාජමහා විහාරවල අපායේ ඉන්න කට්ටිය මට හම්බෙලා තියෙනවා. අපි දන්න තරගේ බතක් තම්බලාරේ මේ කරලා මන් ගිය දවසක කට්ටඩියෙක් ගෙනල්ලා මොකද්ද වැඩක් කරනවා. ඉතින් කට්ටඩිය ගම පරම්පරා තුනම මේකේ භූතියු කියලා. ලේසි නේ. ඊට පස්සේ අහුව කට්ටඩිය බෝතලේ මූඩිය දාලා දාන්නද ගිහිල්ලා හාමුදුරුව මේ ගඟේ. අයියෝ එපා ලොකෝ හාමුදුරුවනේ. එහෙනම් අපි සීමාවක් දාමු කියලා. එතකොට පන්සලේ එක කොටසක් ඈත ඉන්න පුළුවන් වෙන විදියට අර පන්සලේ අර මේ ඉන්න වටපිටාවට එන්න බැරි විදියටත් ආරක්ෂාවල් හතරක් දැම්මා. භූතයට එන්න බැරි වෙන්නේ. නැත්නම් අර භූතය ඇවිල්ලා බුද්ධ පූජාව කරනවා. හාමුදුරුවන්ගේ දානෙ කරනවා. ඒකයි වැඩි. ඉතින් ගිහි ගෙවල් වල අප්‍රමාණ දේනවා. දැන් ඔය වස මුදලාලි කෙනෙක් ලංකාවටම වස බෙදා දුණු කෙනෙක් මැරලා ඔය කොළඹ පාර්ලිමේන්තුව ගෙට්ටුව ඒ මිනිහත් වස බීලමයි මලේ කතර භූතේ සමහර මිනිස්සුත් එක කතා බහ කරලා තියෙනවා ඇත්ත කතා. ඉතින් ඔය ප්‍රසිද්ධ නළුවෙක් කියපු කතාවක් තියෙනවා මේ එහෙන් මේ යාළුවෙක් හම්බෙන්න ගෙදරකට ගියාලු. මම ගෙදරකට ගිහින් ගේට් උඩක් ගහලා තව ඉතින් ගේට් උඩින් එහෙම එනොත් බලනවා. මේ ආච්චි අම්ම කෙනෙක් ඉන්නවලු මේ මල් පැල වල මේවා උගුල වල් පැල එහෙම. අහවලු ආච්චි කවුරුන් නැන්ද ගෙදර මොකද ඉන්නේ කියලා. ඔය මොන දිහා බලාගෙන ඉඳලා ආයෙ අහක බලාගත්තලු. අලා ආයියාගේ වැඩලු. ඊට පස්සේ ආයි යාළුවෝ හම්බෙච්ච දවසේ කිව්වල මේ වාලය ගෙදර ගියා හරි වැඩි කවුරුත් හිටියේ නෑ ආච්චි කෙනෙක් හිටියේ මේ මොකද මේ නැත්තේ කියලා. ඒ මිනිස්සයා කියනවලු අපි ඒ ගෙදර දාලා ඇවිල්ලා දැන් මාස 6-7ක් වෙනවා ඒ ගෙදර හරි ප්‍රශ්නයක් වුණානේ කියලා. පස්සේ බලනකොට අර මිනිස්සයා ඒකෙන් බය වෙලා නැහැ. නමුත් අර ගෙදර ඉඳලා තියෙන්නේ අර බෝධය හොල්මන. ඉතින් ඊට පස්සේ ඇහුවලු මේ ඇත්තට ඔයා දැක්කද යෝ? එහෙනම් මම කතා කරලා තාමනේ. හොඳට කතා කරලා තාමනේ. ඒ ඝන රූප වලින් ඉන්න පුළුවන්. ඝන රූප ස්වභාවවල වලින් ඉනවා. එහෙම එන වෙලාවල් තියෙනවා ඝන රූප වලින් ඉනවා. විශේෂයෙන් රාත්‍රී කාලයේදී එහෙම ඝන රූප නැ වෙනවා. සූක්ෂම රූප නමුත් එක ස්වභාවයක් තියෙන එක මෙහෙම අත මෙවොත් එහෙම ඒ ඝන රූපේ හරහා අපේ අත යනවා එච්චරයි. මනුස්ස ශරීරේක වදිනවනේ ටච් වෙන අරව ටච් වෙන්නේ නැහැ ඒ නිසා හොයා ගන්න පුළුවන්. ඒස සසර හරි භයානකයි. සසර හරි භයානක තනක්. සෙල්ලන්නේ කෝණු හාසෝ කිමානන්දු කුමන ආසයද කුමන සතුටක්ද මෙන්නවන් දකින්න නැතුව. ඒ නිසා මේක අප්‍රමාදීවම දකින්න මහන්සි වෙන්න ඕන. වැරවිවි වඩන්න ඕන. ඒ ඔබගේ ජීවිතයේ තියෙන සියලුම කැපවීම මේ කරා යොමු කරන්න. දැක්කට පස්සේ ඉවරයි, මේ විභාගෙ විවුරුණාට පස්සේ හරි එතන ඉඳලා තමන්ගේ අනිත් දේවල් යුතුයකම් එතන ඉඳලා වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. අසන්නට මුලින්ම මේ කාරණේ සාර්ථකයන් හරියට අර විභාගයක් ලියන සමයේදී ශිෂ්‍යෙක් මහන්සි වෙනවා වගේ. ඒ ශිෂ්‍යයාට මේ අනිත් වැඩ කරන්න බෝල ගහන්න යන්න පුළුවන්. මේ මේක විභාගෙ ලියලා ඉවර වෙලා ටීවී බලන්න යන්න පුළුවන්, ගේම් ගහන්න පුළුවන්. නමුත් එයා ඒ ඔක්කොම පස්සකට දානවා විභාගෙ ලියලා ඉවර වෙනකන්. ඒ වගේ ඔබ ධර්ම අවබෝධය කරලා ඉවර වෙනකන් අර දේවල් ටික පස්සට දාන්න. දාලා දකින්න, දැකලා ඉවර වෙලා ගේම් ගහන්න, ටීවී බලන්න, ඥාතීන් ගෙවල් වල යන්න, විනෝද චාරිකා යන්න ඔක්කොම කරන්නත් පුළුවන්. අමාරු නෑ. හැබැයි චින්තනයේ ඒ වෙනසක් නම් තියෙනවා. ඒ වෙනස කාටවත් එහෙම අඳුන ගන්න බෑ. ආර්ය ශ්‍රාවකයෙකුට ගීතයක් අහන්නත් පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට ගීතයක් අහන්නත් පුළුවන්. ත්‍රිවිලර් එකේ ඉන්න කොල්ලා අහන්නෙත් එක ගීතයයි. ඔව්, මහා මේ දර්ශනයක් තියෙන මිනිස්සෙක් අහන්නෙත් එක ගීතයයි. හැබැයි වින්දනය, අර්ථය දෙක වෙනස්. සමහරලාට අර ත්‍රිරෝද රටේ ඉන්න මිනිස්සෙකුගේ සින්දුවක් අහවට තේරුණාද? නෑ. සමහරලාට ලොකුවට ඉංග්‍රීසි සින්දු දාගෙන අහනවා. දන්නවද කිව්වේ මොකන්ද කියලා? දන්නේ නෑ. සමහර අය හින්දි සින්දු කියවනවා තමන්ගේ දරුවෝ ලවාම. අර මම දැකලා තියෙන මේ මිනිස්ස කරු ඇහුවා, ඔක දන්නවද මොකන්ද කියන්නේ කියලා? දන්නේ නෑ. මේ බලනකොට අනවශ්‍ය කපම්බරයක් තියෙන සින්දුවක් ඒක. නමුත් ළමයා කියවනවා. ඒ තමයි වින්දනයේ සහ අවබෝධයේ තියෙන ගුණය වෙනස් වෙනවා. ලක්ෂණේ බුද්ධියට අනුවනේ. ඒක පිටින් හොයාගන්න බෑ. ආර්ය ශ්‍රාවකයන් අතරේ වෙනස තියෙනවා. එයා මේ පිළිගුලින් දකින කෙනෙක් නෙමෙයි. ඊටාම සංසිලිදායක තැනක ඉඳලා දකින කෙනෙක්. බොඩාක් අය හිතාගෙන ඉන්නේ හැමදේම ප්‍රතික්ෂේප කරන කෙනෙක් තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඔන්න ඕක තමයි වැරදි. ඈ, අපේ අය සිල්වත්කම් මනින්නෙම සෙරප්පු නැතුව යනවනම්, ලෑලි ඇඳන් උඩ බුදිය ගන්නවනම්, අවුවේ යනවනම් ඈ කියලා හිතනවා. අනේ බලන්න කොච්චර සිල්වන්තද කියලා. දැන් මාත් නෑ සෙරප්පු නැතුවම යන්නේ. මොකද කාර්කේණ යන්නේ. ඒක ඉන්නේ සෙරප්පු මොකද ඉතින් කාර්කේණ යනකොට ඉතින් සෙරප්පු නෑ. මේ ගිහිල්ලා පේමන්ට් එකකටම කාර්යයක් අල්ලන්න, ඊට පස්සේ එතනින් නැග්ග තේ මෙතනත් කාර් එක ගේට් එක ළඟටම ගහන්න. එහෙම කට්ටියක් තියෙනවා ලංකාවේ. බෙන්ස් කාර් එක යන සෙරප්පු නැතුව. ඒ තාක්ෂණයේ දින දුඹ දුන්නා ලංකාවේ හැමෝටම නීමයි. සෙරප්පුන්නේ. ඉතින් මෝඩ කමේ කියන එකේ කෙලවරක් නෑ ලංකාවේ. හාමුදුරුවරුන්ගෙන ගිහියන්ගෙනුත් තියෙනවා. මම දැක්ක සල්ලි අල්ලන්නේ නැති එක හාමුදුරු කෙනෙක් ඉන්නෝ අතට ග්ලව්ස් දාලා කටරඬුවෙන් අල්ලල දෙන්නේ. සල්ලි අතේ යාවි කියලා. ඒ මම දැක්ක කතාවක්. ට්‍රංග පෙට්ටිය සල්ලි දාලා ඉන්න ලොක් එක කරලා මෙහෙම දෙනවා, මේ සල්ලි අල්ලන්නේ නැහැ මං ගන්න. කවුරුම නැති දවසක් නම් ඉතින් කටරඬුවෙන් අල්ලලා දෙනවා. එන්න ගන්න අපි සල්ලි අල්ලන්නේ. මේවට ඔන්නේ පැහැදිලිවම තේරෙනවා ඉතින් මෝඩකමක් කියලා නේ. ශාල මෝඩකමක් කියලා තේරෙනවා. ඉතින් ලංකාවේ සුද්ධෝ ඉන්නව කවදාවත් සල්ලි අල්ලන්නේ නැහැ මිනිහා තනි කර ක්‍රෙඩිට් කාඩ්. දැන් මම කෝටිපති මහත්මෙක් ආ, මයා ගෝ හාමුදුරනේ මාත් සල්ලි අල්ලන්නේ නැහැ. මට 1000 කෝලයක් අල්ලපු ගාලයක් අමතක නැහැ ගෝ. මම ඔක්කොම චෙක් අස්සම් කරන විතරයි ගෝවා. තෙල් ගහන කාඩ් එකකින් ගෝවා. මට සල්ලි එන්නෙම නැහැ ගෝවා. එහෙන් සල්ලි දාන්නෙත් බැංකුවට ගෝවා. මෙහෙන් සල්ලි දෙන්නෙත් මම ඔය කොළ කෑලියුඩින් ගෝවා. මට 1000 කෝලයක් අල්ලපු ගාලයක් මතක නැහැ ගෝවා. ඉතින් ලොකු ව්‍යාපාරිකයෙක්. කොහොමත් ලොකු ව්‍යාපාරිකයෙක් සල්ලි ගණන් කරන්නේ අල්ලන්නේ නැහැ නේ. ඉතින් එමල්සත් එහෙනම් සල්ලි අල්ලන්නේ නැති කෙනෙක් නේ. ඊළඟට අපිට මේ සල්ලි අල්ලන්න හොඳ නැහැ කියලා මේ බස් ටිකට්ස් දුන්නා. මමත් එහෙම අරගෙන ඇත්තටම තාමත් මම ඉඳන් ටිකට් පොත් කෑල්ලක් ඇති ඉතුරු වෙච්ච මමත් එකම ගියා ගාලයක්. ඉතින් මේ CDB බස් එකක් යනකම් බලන් ඉන්නවා එන්නේ නැහැ. ඔන්න එකක් එනවා, ඒකත් ගහගෙන යනවා නතර කරන්නේ. ඉතින් මේක හරි වැඩක් වෙනවනේ. ඉතින් ටිකට් එක මොකෝ ඒකත් සම්මතය. මුදල මොකෝ ඒකත් කොළ කෑල්ලක් ඒකත් සම්මතය. කවුද මේ මනස්ගත මේ ඔළුවට දැම්මේ මේවා? කොහේද මේ මිත්‍යා දෘෂ්ටිය තිබ්බේ? දැන් අපි එක හාමුදුරු කෙනෙක් කියන්නේ අපේ දුස්සීලය කියලා බනිනවා. මොකද අපි හැන්දෑවට මේ හවස කිරි බොනවා කියලා. ඒකට මේ මොනව හරි පිටිගිරි ටිකක් දාගෙන බොනවා කියලා බැන්නා දුස්සීලය කියලා. උන්වහන්සේ චීස් කෑල්ලක් කපලා කනවා. හරි චීස් කෑල්ලක් කපලා කාලා අපේ දුස්සීලය කියනවා. දැන් මං හොයන චීස් කන්නේ නෑ. මේක කැපයි. මේක චතුමතුරුට කැපයි චීස්. ඕක විකාර භෝජන. මේ විනය තමයි සීලය හැටියට අරගෙන තියෙන්නේ. විනයෝ සාසනස් ආයු කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ආයුෂය සඳහා, ඒ කියන්නේ ජීවිතයකට සංවර්ධනයේ සඳහා යම් යම් විනයන් තියෙන්න ඕන. දැන් අපි මෙතෙන්ට ආවම ටිකක් නිහඬ බව ආරක්ෂා කරන්න, සෙල්ෆෝන් ඕෆ් කරගන්න කියලා අපි පොඩි විනයක් දෙනවා මෙතනනේ. ඒ විනය මොකටද? සාසනස් ආයු. අපි මේ වැඩේ සාර්ථක කරගන්න. එහෙම නැතුව අනවශ්‍ය දේවල් මේ මේ විනය හැටියට පනවල වැඩක් වෙන්නේ නැත. ඒකයි. ඒ නිසා හාමුදුරුවෝ බඩගින්නේ මරන්න එපා. අනේ සාදු, බඩගින්නට කුසගින්නට පොඩි හාමුදුරු කෙනෙක් කනවනම් උදව්වක් හරි කරන්න පුළුවන් නම් ගෙනින් දෙන්න. ඒක පින් සිද්ධ වෙන වැඩක්. රැයට දුන්නා, දවල්ට දුන්නා. ඒක දෙයක් තියෙනවා. හැබැයි ඉතින් කෑම විතරක් ඕන වෙලාවක කන්න හදාගෙන කරන්න නෙමෙයි මේ අපේ උත්සාහය දෙන්නේ. ඊට වැඩි දෙයක් තියෙනවා. අර වගේ පටු දේවල් සීලයක් දහමක් නම් නෙමෙයි කියලා කියන්නට ඕනේ. මේ Hindu ආගමේ තිබිච්ච පිළිවෙත් එක. බුදුහාමුදුරුවන්ගේ සීලය තියෙන්නේ දර්ශනය මත. අවුරුදු 20ක් යනකම් මොනෝ පැනවීමක්වත් තිබ්බේ නැහැ. ඈ අවුරුදු 20ක් යනකම් මොනෝ පැනවීමක්වත් තිබ්බේ නැහැ. ඒකයි තියෙන සිද්ධිය. පුදුම අවාසනාවන්ත සිද්ධිය. රහසක් තියෙනවා ඒවා. පින්න තුන අවශ්‍ය කරන ටික පමණක් කියවහම ඇති. ඉතින් අපේ පින්න තුන් මේ ලෝකෝත්තර දර්ශනය අර බැඳීම් වලින් නිදහස් වෙලා, අර දෘෂ්ටිගත වීම වලින් නිදහස් වෙලා ප්‍රත්‍යක්ෂ කරගන්න, අවබෝධ කරගන්න, සාක්ෂාත් කරගන්න, අදාදම වෙරදරන්න, ඔබ අකාලිකත්වයේ දරන්න, ඔබ ඒ ආලෝකයේ සහ අන්ධකාරයේ ඉක්මවා යන්න, ඔබ අතීතයේ සහ අනාගතයේ වර්තමානයේ කියන තුන් කාලයේ ඉක්මවා යන්න, ඔබ සැප දුක මධ්‍යස්ථතාවය සහ ඒ මිශ්‍ර වේදනාවන් ඉක්මවා යන්න, වේදනාත්‍රය ඉක්මවා යන තැනම ඔබ මුළු බුද්ධ ශාසනයම ඉගෙන ගන්නා වෙනවා. අවේදිත ගුණයට ඔබේ මනස, ඔබේ ඥානය, දර්ශනය පහළ වෙන තැනම ඔබ මුළු බුද්ධ ශාසනයම ඉගෙන ගන්නා වෙනවා. ඒ නිසා අප්‍රමාදීව කියන්නේ මග අරින්න එපා, පස්සට දාන්න එපා කියන එකයි කියන්නේ. පස්සට දාන්න නැතුව නිතරම ප්‍රමුඛතාවයෙන්ම ගන්න ධර්මය කියන කාරණේ අපි මතක් කරනවා. ඒක තමයි අපමාද වෙන සම්පාදේත කියන වචනේ බුදුහාමුදුරු නිතරම මතක් කළා. මනුස්ස භාවයේ මිනිසුනේ දුර්ලභයි, සද්ධර්මයේ අති දුර්ලභයි, සද්ධර්මයේ අහන්න ලැබෙනව දුර්ලභයි, සද්ධර්මයට සිත පිහිටනව බොහොම දුර්ලභයි, විමසුන් ඥානයක් තිබීම හරිම දුර්ලභයි, නිවන් දැකීම හරිම දුර්ලභයි කියන කරුණු නිතර මතක් කරන්නේ ඔබ ඉතාම දුර්ලභ කරුණු ටිකක් ලබාගෙන තිනවා. මේක තමයි ඔබේ ජීවිතේට තියෙන ලොකුම මාලය, ලොකුම වාහනය, ලොකුම නිවස, ලොකුම හේවන, ලොකුම රක්ෂණය. මේ රක්ෂණය මෙලවට පමණක් නෙමේ සසරටම බලපාන රක්ෂණය. එනිසා ඇති කරගන්න ඔබ තුළ ධීරිය, ශක්තිය ලැබේවා. හැමදිනාටම තෙරුවන් සරණයි.